හැමෝටම සම්මා සම්බුද්ධ සරණයි. අපි සත්‍යතුමයි ලෝකෙ හැමෝම බොහොම මේ ආදරගෞරවයෙන් පිළිගන්නවා. අතර මේ ඉතිරිවසේ සවුන්ඩ් සිස්ටර්ස් මේ ප්‍රෝග්‍රෑම් එකට මේ අපි අල්නොයවා අපි සත්‍යතුමාට ආරාධනා කරමු මේ අපේ වැඩසටහන ඉදිරියට ගෙනියන්න මේ අපේ ධර්ම කරුණු ඉදිරිපත් කරගෙන මේ ඉස්සරහට යන්න අපිට උදව් උපකාර කරන්න කියන්නේ හැමෝටම සම්මා සම්බුද්ධ සරණයි. සම්මා සම්බුද්ධ සරණයි. අපි ඉතාම ගෞරවයෙන් ඉතාම කෘතඥතාපූර්වක පිසාසුන් වහන්සේට තථාගතයන් වහන්සේට සතින්නක් සම්බුද්ධයන් වහන්සේට ප්‍රණිපාත කරමු, নমස්කාර කරමු, වන්දනා කරමු. අද අර නිරෝධ වග්ගයේ 10න් සුත්ත 10ක් අපි සාකච්ඡා කරන්න යුතු සංඥා දැනට අපි දෙකක් අයින් කරලා තියෙනවා. දැනට ආහාරි පටික්කුල සංඥා සහ දැන් අද සාකච්ඡාට දුන්නේ අනත්ත් කියන එක. අනත්ත් සංඥාව. ඒ අනත්ත් සංඥාව අපි ගැඹුරටම බැලිය යුතු වෙනවා. ශූන්‍යතාවය දක්වා ගිහිල්ලා ඒ නිසා මම මෙච්චිතින් කල්යාණ මිත්‍රයන් වෙතට මතක් කරන්න කැමති ඊළඟ සතියේ පුළුවන් දවසක ගිරිමානන්ද සූරියදී එන ඒ අනත් සංඥාව වඩන හැටි මොකද බලන්න කිව්වේ කියන එක. පංච උපාදාන ඛණ්ඩේ හරහත් යන විදිහක් තියෙනවා. ඒක කොයිකට එහෙම බැලෙන්න ඕන. නමුත් චක්ඛුං අනත්තා රූපං අනත්තා ඒ අර ඉන්ද්‍රිය හයයි ඊට ප්‍රතිබද්ධ වෙන දේවලුත් එක්ක සම්බන්ධ වෙලා ඒ අත්‍යය ගැන හොයලා බලන්න. ඇයි එහෙම බුදුහාමුදුරුවෝ කියලා කියලා තමුණුත් විමසලා බලන්න. ඇහැ සහ ඇහැෙන් පෙනී දීපය රූප ඇයි පෙනෙන්නේ? තා භික්ෂු පිරිස් හුඟාක් ඒවා ගැන සාකච්ඡා කළා. වන්දනීය මහත්මයන් උත්තේජ හොඳට කතා කරලා පසුගිය සතියේ මාතරණ හාමුදුරුව තේවට යලිත් හුඟකන් දීලා අනත් සංඥාව පිළිබඳ ගැඹුරින් හොයලා බලන්න. පුතේම නෙවෙයි හිතේ. අද ධර්ම සාකච්ඡාවට ක්‍රමු කියලා යෝජනාවක් කළා. සාමගාම සූත්‍රය මජ්ක්‍ධිමනිකායේ 3 වන කොටසේ දේවදහ වර්ගයේ 4 වන සූත්‍රය. ඒකේ සියලුම කතන්දර සමහර සාමාන්‍ය නොපැවිදි ඇත්තන්ට තරම් වැදගත් වෙන්නේ නැහැ. නමුත් ඒ නොපැවිදි ඇත්තන්ට උවමනා කරන කාරණා තියෙන නිසා අපි මුල් කරුණු සියල්ලට නොගොස් අවශ්‍ය කරුණු සඳහා එන්නේ. තාම හොඳ සූත්‍රයක්. මේක තථාගතයන් වහන්සේ සාමගාම සූත්‍රය. ඒවා මේ සූත්‍රයන් ඒකන් සම්මයන් භගවා සක්කේසු විහෙරති සාමගාමි. ඒ සාක්‍ය යන පදයන් සාමගාම කියන ඒ පලාතම උන්වහන්සේ වැඩ සිටියේ කාලේ. ඒ උන්වහන්සේ වැඩ සිටින වෙල පාවාර නගරයේදී ඒ ජෛන මහාවීරතුමා අභාව ප්‍රාප්ත වුණා. අපි කතා කරන හැටියට නැත්තම් සමාධියට පත් වුණා මේ ගියා ජෛන මහාවීරතුමා. ඒ කාලයේ සිටි බොහොම ප්‍රසිද්ධ ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් ආගමික නායකෙක් හැටියට දේශනා කරා. ඔය අවිංසාව දැඩි අවිහිංසාව තමයි එයත්ගේ මාර්ගය වුණේ. ඒ වගේම කර්මය ගෙවන්න පුළුවන් කාය දන්දෙන් කියලා. තාම ඒක ඉන්දියාවේ ප්‍රචලිතව පවතින ජෛන මහාවීරතුමාගේ දේශනා උතුරේ හරියට තියෙනවා. බොහොම ගරු සම්භාවනීය විදිහට මේ ඒ භික්ෂු පිරිස් වගේම භික්ෂුණී පිරිස බොහෝම ක්‍රියාශීලී කණ්ඩායමක් හැටියට ඒ ධර්ම මාර්ගයට එයත්තු ගොවිතන සහ යුද්ධය කියන දෙකටම යනවා අඩුයි සත්තු ඝාතනය නොකරන්නට කියලා හිතනවා. කිවිලෙන් දහමෙන් බොහොම දියුණු වෙලා ඉන්නවා. ධනවත්ම පිරිසක් බවට පත් වෙලා නීජාති පසුබිම සකස් කෙරේ. මොකද අප ජෛන මහාවීර නිගණ්ඨ කියනකොට අර තථාගතයන් වහන්සේ සමගේ කාලේ අර ශාරීරිය අගය කරනනේ ශාරීරියට මුල්තන දෙන බව පේන නිසා තථාගතයන් වහන්සේ සමග හුඟා මේ කතා බහට ඇවිත් තියෙනවා. අපි කියන්නේ වාද විවාද වලට ඇවිත් තියෙනවා. ඒ කාලේ නිසා අපි සම්ප්‍රදායිකවම ඒ නිගන්තනාත පුත්ත ජෛන මහාවීරතුමා කෙලෙස් සහිත සිටින් දේශ සහගත අයින් කරන බව පේනවා. එහෙම නොවෙන්න ඕන අප එහෙම නොවෙන්න ඕන. ඒක ධර්ම මාර්ගයේ නිවැරදි නැහැ කියන එක අප දන්නවා. එච්චරයි අපි දැනගන්න ඕනේ. ඒතර ජෛන මහාවීරතුමා මියගිය අලුතදී ඒ ඕන තැනක ඒ සමුල් එක්කන නැති වුණාම විවාදී වාදෙන්න පටන් ගන්නවා. මොකද අපි කවුරු කැමති එක්කෙනෙකුට කැමති එයා නෙවෙයි නම් එයා නැති වුණාම ධර්ම සාකච්ඡා උනත් වෙන්න පුළුවන්. කවුරු හරි මුලින් කරනවා නම් වෙන කෙනෙක් කෙනකොට අපේ අදහස් උදහස් දානවා. ඔක නෙවෙයි මේක කිව්වේ කියන්නේ. ඒ වගේ වාද විවාදෙන්න පටන් ගත්තා. කවුද මූලිකයා කියලා ඒක ඉතිහාසෙ පුරාම සිදුවෙන දෙයක්. ඒක මේ තථාගත ධර්මයටත් වෙන්ති ගියා. මහාකාශ මහරහතන් වහන්සේගේ මේ දුරදක්තාණු වෙන නිසා මේක රැකුණා. ඒක අපි මතක තියාගන්න ඕන. උන්වහන්සේ උතුමහරත්නත පූර්ක වෙන්නට ඕන. එතකොට හේතු වාදි වාද කෙනවා ඉන්නකොට මේ ඒ ගිහි පිරිස් සුත්තිටි ඒ ගිහි පිරිස් කල ඒ කට්ටියක් කලකිරිලා එඳ ක්‍රියා වැඩ වලින් අයින් වෙන්න පටන් ගත්තා. මොකද අර ඔක්කොම කියලා හිතනවා අපි තමයි ওই ධර්මය දන්නේ. ඔයා දන්නේ නැහැ. ඔයා කියන එක දිස්ති මෙහෙම තමයි නිගණ්ඨනාත පුත්‍රයන් වහන්සේ අපිට කියලා දුන්නේ. එහෙම කියනකොට අර වාද විවාද වෙනකොට අර අනිත් පිරිස් අයින් වෙන්න පටන් ගත්තා. ඒ කාලේ පතන්දරේ හුඟක් මඟහැලා අපිට අවශ්‍ය කතාවට එන්නේ මේ පානුවර වස්සසල හිටියා. ඒක හොඳ කතන්දරයක්. සමනුද්දේශ කෙනෙක්, සමනු ප්‍රම සම්පදා කෙනෙක් තමයි වස්සසන්නේ සාමාන්‍යයෙන්. නමුත් මෙතන ඒ වස්සසන වකිල කියන විනානුකූලම නුනත් ඒ වස්සාන කාලයේ එක තැනක ඉන්න සමනුද්දේශ කියලා කියන ශාමණේර කියලා. යන උපසම්පදාව නොලබපු අය. උපසම්පදාව ලැබලා ඉවත් වෙච්ච කෙනා අපි සමනුද්දේශ කියලා කියනවා. පාලියෙන් ශාමණේර කියලා මේ කියනවා. එහෙම ඇත්තෝ ඒ ලෝකයේට පෙන්නන්නේ අපි භික්ෂුවක් වශයෙන් තමයි ඇත්තෝ සලකන්නේ. අර පර්දාන් කුලව මහා තේර පදවියට නුනාක්ති. තොද බික් අවුරුදු 10ක් යනකොට බික්කු එතකන් ඊට පස්සේ තේර වෙනවා. අර 50කට ගියා පස්සේ තමයි මහා තේර වෙන්නේ. ඉතින් ඒ දැන් තේර කියලා කියන්නේ ලංකාවේ භාෂාවෙන් හාමුදුරුවන්ට ඉංග්‍රීසියෙන් කියන දුනහම තේරෝ කියලා කියනවා. සාමාන්‍යයෙන් උනා තේරෝ කියලා කියන්නේ ඒක කියලා බසින් ඉතරයි. සම්ප්‍රදාන වල තද බික්කු කියන එක අවුරුදු 10ක් යනකම් උපසම්පදාවෙන් ඊට පස්සේ දෙරි ඊට පස්සේ මහා තේර වෙනවා. සමනුද්දේශේ චුන්ද කියන සමනුද්දේශේ ඒ පාපේ නුව සමනුද්දේශේ කියන්නේ සාමනේර කියන එක නොවිස් කියන එක මේක කියන්නේ. එතකොට හේත්ත ආනන්ද හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා ඒ වස්තු වෙලා ආනන්ද හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා මේ කතාව කිව්වා. මෙහෙම නිගානන්ත පුත්ත ජෛන මහාවීරතුමා භව ප්‍රාප්තුනා. ඊට පස්සේ ඇත්තෝ වාදවාද වලට ධර්මානුකූලව තමයි ඒත්තංග ක්‍රමයට ඔය ධර්ම දන්න මමයි කියලා එහෙම වාදවාදයකට පටන් ගත්තා කියලා මේ ගියතොත් ඊට පස්සේ ඉගෙන කලකිරලා හිටිය පැත්තකට වෙලා ඒ කට්ටියත් වාදවාද වලට සම්බන්ධ නුනත් කොහොමද වෙන්නේ කියලා කල්බල වුණා කියලා. එතකොට ආනන්ද හාමුදුරුව කිව්වා එහෙනම් අපි භාග්‍යතුන් වහන්සේට මේ ගැන කියන්න දෙයක් තියෙනවා. අපි හොඳ මාතෘකාවක් තියෙනවා බුදුහාමරන් හම්බෙන්න. අපි ගිහලා බුදුහාමරන් හමුවෙමු. එතකොට ආනන්ද හාමුදුරුවත් හොඳ මාතෘකාවක් බලන්නේ කොයි වෙලාවද බුදුරජාණන් වහන්සේ හමුවෙන්නේ කියලා. කොච්චර ළඟින් හිටියත් එක මතක තියන්න ඕන හැමතිස්සෙම තථාගතයන් වහන්සේට ලං වෙන්න බෑ. ඒ මහා පුරුෂයෙක්තු. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා දෙන්නම ඒ කියන්නේ සාමණේරේ චුන්ද සාමණේරයි ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා විස්තරේ කිව්වා. එහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ තේ ආනන්ද හාමුදුරුවෝ කියනවා එහෙම මට මෙහෙම හිතුණා තථාගතයන් වහන්සේ ගින් පස්සේ භාග්‍යතුන් වහන්සේ පින් පස්සේ මේ සංඝ කියනකොට පිරිස කියන අදහස ගන්න තෝන සංඝ මේ සංඝ සංඝ කියන අපි සමූහයේ අතරේ ඒතකොට භික්ෂු සංඝ භික්ෂුණී සංඝ මේ ථේරවාද සම්ප්‍රදාය තියෙනවා දැන් නම් හැමෝම සංඝ කියලා කියන්නේ ඉත සත් කියන තල කියනවා නම් මේ එක සත්පුරුෂයන්ගේ සමාගමේ වගේ සත්තන් සමාගම කියන එකතු වෙන වගේ ඒ වගේ සංඝ කියන සමූහයට එතකොට බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මෙහෙම විවාදයක් මේ සංඝ පිරිස අතරේ නොපවතිනු නොපවතිවා ලෝකයාට දිව්‍යයන් සහිත ලෝකයාට ඒක මහා කරදරයක් දුකකට හේතු වෙයි කියලා හිතුණා කියලා ආනන්දහාමර කිව්වා. බුදුරජාණන් වහන්සේ හොඳ දේශනයක් ඉදින්දී ආනන්දහන්ට මතක් කරලා මේක ඇහුවා. තංකි මඤ්ඤසි ආනන්ද ආනන්ද ඔයා කොහොමද හිතන්නේ? යෝවෝමය ධම්මා අභිඤ්ඤා දේශිතා මම අවබෝධ යම් ධර්මයක් දේශනා කළා නම් ඔන්න මොනවද කියලා මතක තියෙන්න ඕන. අපිට අවශ්‍ය දේ එතන තියෙන අනිත් කාරණා කුරු කොතන මොන පොතේ මොන භික්ෂුව මොන දේශකයා කොතන කිව්වත් මේ ටිකෙන් එහා යනවා නම් ඒක වෙන්නේ නැහැ. ඒක කවුරු හරි කියන උදේ කියනම ගිහි භවතෙක් හෝ පැවිදි භවතෙක් හෝ මහා තෙර කෙනෙක් හෝ සමනෙක් උද්දේශයක් හෝ කවුරුන් හෝ ධර්මයක් දේශනා කරනකොට මේ ටිකේ ඉන්නවා නම් දැන් ගන්න දෙන්න මොනවද අපි දන්නවා ඒ හොඳට චත්තාරු සතිපට්ඨාන බුදුහාමුදුරු කී ආනන්ද මං අවබෝධයෙන් දේශනා කළ තියෙන දෙයක් තියෙනවා සතර සතිපට්ඨාන චත්තාරු සම්මප්පාදාන මේ ධර්ම සංගේකයය අපි ඉගෙන ගත්තා එක සම්‍යක් ප්‍රධාන හතර චත්තාරු ඉද්ධිපාදා බොහෝ මෑතකදී ඉද්ධිපාද හතර ඉගෙන ගන්න ඊට පස්සේ පංච ඉන්ද්‍රිය අපි දන්නවා පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බුද්ධංග අට අංග අටකින් යුක්ත වෙච්ච ආර්ය වූ උතුම් වූ මාර්ගය ඔය ටික තමයි අභිඥාවෙන් දේශනා කරන්නේ. එතකොට ආනන්ද අහන පස්සසිනෝත්වං ආනන්ද ඉමේසු ධම්මේසු දීපි බික්කුණා විපාත මේ කියපු ඔය අපි කියන්නේ සත්‍තිස් කියලා 34නේ සත්‍තිස් කියන්නේ සත්‍තිස් ඒ අපිට අද හදාගත්තා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ අවබෝධයේ අවසන්දහා නැඹුරු වෙන්න ඒ පැත්තට යන ගමන් මාර්ගයට අදාළ බුද්ධාංග ඒ බෝධියේ බෝධිපාක්ෂික ධර්ම ඔය 27 ආනන්ද මේකේ එක එක හස්තිය තියෙන ඇත්තින්නවාද ඔය 37න් එකක් ඕක ඔහොම නෙවෙයි මේකේ වෙහෙම් වෙන්නේ අන්න එක වැදගත්ම දේ අපට අපි දැන් අප්‍රමාණ ධර්ම කාරණා කතා කරනවා විවිධ කාරණා ඒ හැම එකක්ම සම්බන්ධ වෙනවා නම් ඉතින් 27 එකකට ඒක ධර්ම මාර්ගය. ඒක කවුරුන් හෝ භවපතේ ගේ කල්යාණ මිත්‍රෙක් හෝ පැවිදි කල්යාණ මිත්‍රෙක් හෝ කවුරුන් හෝ කියන නමුත් මේකෙන් පිට දෙයක් මේක සම්බන්ධ නැතුව මේක වැරදි කියලා ඒගෙන 3-4 සැරයක් හිතලා කල්පනා කරන්නක් වෙනවා කොහෙන් ආවා උපාධිය තේවිදියට ඒකේ වයස්ගත බව කොහොමදත් ඒක මේකට සම්බන්ධ නෙවෙයි නම් ඔන්න කල්පනාකාරී විය යුතුයි යෝනිසෝ මානසිකාරය. එතකොට ආනන්දහම කියන නැහැ ප්‍රජාකම් වන්දටි කියනවා මේගෙන දානවාද කියන විවිධ අර්ථෙහි දෙන ඇතු සංඝ පිරිස අතරේ නැහැ. ඔය ඡත්ති දැන් තුනක් දැන් අන්‍ය වූ දැන් අප දන්නවනේ මේ තන්ත්‍රයාන තියෙනවා මහායාන තියෙනවා දැන් ථේරවාද තියෙනවා දැන්ට මූලික වශයෙන්. ඒ අය අතර වුණත් ඔය 37 පිළිබඳ වාදයක් නැ කාලා. ඒකයි හොඳට මතක තියෙන්නේ. ඒ අර සංස්කෘතිය අනුව එක එක දැන් ථේරවාදී වුණත් තායි ථේරවාද ඇත්තට වඩා ශ්‍රී ලංකා ථේරවාද ඇත්ත වෙනස්. ඒ අර සංස්කෘතියත් එක්ක මිශ්‍ර වෙලා. ඊළඟ පස්සේ බුරුමේ ථේරවාද සහ කාම්බෝජ ථේරවාද ඇත්ත එකට වෙසත්. ඒ වෙනස්කම් තියෙනවා ඒවා අර අප 36 බෝධිපාක්ෂික ධර්මයක් එක්ක සම්බන්ධ වෙනස්කම් නෙවෙයි ඒවා සංස්කෘතිකමය බරපතලතා නිසා ඇති වෙන ජාති භාෂා නිසා සංස්කෘතියේ නාටුතේ හුරු වෙන නිසා ඇති වෙන වෙනස්කම් පමණයි. ඒක හොඳට මතක තියෙන්න ඕන අරගෙන. එතකොට ආනන්දාව කියන මේවල මේ පිළිබඳව නානාවාද තියෙන භික්ෂු සුන්දෙනමක් මා දකින්නේ නෑ කිය. යේජකෝ භන්තේ පුද්ගලා භගවන් පතිස්සයමාන රූපා විහරන්ති තේපි භගවතු අච්චේන සංගේය විවාධනයටියුම් අජ්ජාජීවි අධිපාත්මෝ. එතකොට ඒ වනාට බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ ගැඹුරු ශික්ෂා මාර්ගයේ ප්‍රාතිමෝක්ෂ මාර්ගය මාන වාදයක් ඇති වුණොත් ඒක බොහෝ දෙනාට අහිත පිණිස පවතිනවා කියලා ආනන්දාවන දේශනා කළා. එතකොට බුදුහාමුදුරු දේශනා කරන කියන්නේ ගමන් මාර්ගයේ කියන්නේ ගන්න දැන් අපි සමහරට ඔය ඒකෙන් මං මේ උද්දේ කුමාතුල කියලා කියනත වරහන් ඇතුලේ දාලා කියන ඒ අප අහුවල ඉන්නවා ශීලබ්බත පරාමාසවලට සංස්කෘති මාසින ශීලබ්බත පරාමාසවලට අහුවෙලා ඉන්නවා අපි. ඒක මතකේ තියෙන්න ඕනේ. බුදුහාමර දේශනා කරනවා අප්පමත්තකෝසෝ ආනන්ද විවාදෝ යදං අහදා ජීවේ වා අධිපාති මුක්ඛිව මග්ගේ වා පටිපදාව සංඝෝ විවාද උපජ්ජමාන උපජ්ජය. එතකොට සෝ විවාදෝ බහුජනාය බහුජනාසුකාය බහුනෝ ජනස අත්තසය අහිතය දුක්ඛය දේමනුසාන. ආනන්ද ඔය ඉන්නේ කොහොමද පතිමන්නේ කොහොමද මේක කරන්නේ කොහොමද කියන දේ පිළිබඳ තිබෙන වාදේ බොහොම පුංචි දෙයක්. දැන් සමහර විට අර දැන් අර මේ අගෙන ගන්න ඕන කරුණ නිසා තමයි කියන්නේ දැන් ආස්වාස ප්‍රස්වාස කරනකොට වෙන්නේ කොහොමද? ඒක උදරයෙන් බිම හැකිලින් බලනවාද නාසයේ බලනවාද? ඔය වගේ දේවල් ගැන මුලින්ම වාදිවාදෙට එන්නේ ඕනම තැනකට සාකච්ඡාවකට තීසනයකට සම්මන්ත්‍රණයකට සිට්‍රිට් එකට ගියාම අපි පළමු කොට මහාන ප්‍රශ්න තමයි විශේෂයෙන් හෙළ දීපෙන් ආපු එතකොට බුදුහාමුදුරු දේශනා කරන්නේ ඒ වගේ ඒ අධිපාති මොක අධ්‍යා ජීවයේ පිළිබඳ කොහොමද හින්න ඕන කොහොමද කරන්න ඕනේ මම කිඳගෙනම කරන්න ඕනද හිතගෙන කරන්න ඕනද ඇවිදවිද කරන්න ඕනද කිකියා කියන කතා කියන්නේ ඒ වගේ දේවල් චූටි දේවල්. ඒ වුණාට පටිපාවට එනකොට ඔය 37ට එනකොට සත්‍විස් බෝධිපාශික ධර්ම කියලා දැන් අපි පස්සේ ඩිංගි ඩිං කතා කරමු දෙය ගැන. මේකට එනකොට මොන හරි ඒ පිළිබඳ නොගැලපෙන තැති වෙනවා නම් ඒකින වාද කරන්න පටන් ගත්තොත් ඒක සත්‍ය අවබෝධයේ මාර්ගයට බාධාවක් වෙනවා. එන්න බුදුහාමර ඒ ටික එහෙම කියවලත ප්‍රතිපදාවේදී එන විවදේ තම බොහොම අවාසිදායක වෙන්නේ. මං ඊළඟ කරුණු හයක් වෙන හයක කියලා ඉවර වෙලා අපි ධර්ම සාකච්ඡා කරමු. චයනි ආනන්ද විවාද මූලාන. මේ විවාදයකට මුල් වෙන්න විවාදය කියලා කියන්නේ වාද කියලා කියන්නේ කතා කරනවා. වදති කියන්නේ කතා. විවාද කියන්නේ නරකට තමන් දිනන්ට කතා කරන එක තමයි. සංවාදයේ කියලා දිනන්ට නෙමෙයි එක එක්කෙනාගේ අදහස් දැන් අපි කියනවා එක එක සංසාර පැවැත්මයි එක්ක ආපු විදි තියෙන අපිට මේ ජීවිතේ අපි සිදු කරගත්ත ක්‍රම තියෙනවා. අපිට පුරුදු වෙච්ච ක්‍රම තියෙනවා, කස්ටම් තියෙනවා, කතා කරන විදි තියෙනවා, දැනුම ආපු විදි තියෙනවා. ඒකෙන් තමයි අපි මේක අර එකතු කරගන්න හදන නිසා හැමෝම වෙනස්. මේ කතා කරන්න වෙනස්, ඒකට වෙනස් කතා කරන්නේ අදහස් තරන් තව කෙනෙක් තව විදිහට අදහස් තරන්. එතකොට ඒ වගේ අදහස් වෙනකොට සංවාදාත්මක වෙන්න ඕන. මෙහෙම නේදෙක කියන්නේ කියලා හැමදෙස්සෙම අර සත්‍විස් බෝධිපාක්ෂික ධර්මව පැත්මට නැඹුරුල යන්න ඕන. හැමදෙස්සෙම ඒකේ යන්නට ඕනේ පැත්තට. එතකොට විවාදවල මූල හයක් තියෙනවා. මොනවද හය? ඔන්නගෙන ගන්න ඕන හයක් මොකද අපි ඒවා අතරට එන්න ඉඩ තියෙනවා. ඉඩ තියෙන්න. ඉදානන්ද බික්කු කෝධනෝ හෝති උපනාහි. සමහරැත්තන්ගේ පසුබිමම මනසම ක්‍රෝධ බහුලයි බයිද බුලයි. මොන හරි දෙයක් අමනාපයක් ඇතුනොත් ඒකෙන් අර පලන් වයින්ට ඒකේ යලි නුරුස්සන විදිහට රිදවන්නට හිතාගෙන ගෙනියනයි එන එහෙම ඇත්තෝ ඉන්න. ඒ වගේ මනසක් අවුත් එහෙම යෝස්කෝ ආනන්ද බික්කු කෝධනෝ තුපනාහි එහෙම අවුත් එහෙම සත්තරපි අගාරෝ විහෙති අපපතිස්ස. බුදුරජාණන් වහන්සේ ගැන අගෞරවයෙන් තමයි ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ගැනත් එහෙම කෙනෙක් අගෞරවයෙන් ඉඳවුනේ. ඒ වගේම ධර්මය ගැනත් අගෞරවයෙන් ඉන්නේ. ඒ පිළිබඳ ගෞරව සම්ප්‍රදාය හැඟීම ආදර ගෞරව හැඟීමක් නැහැ. සංඝය කියන්නේ පිරිස. මේ ධර්ම මාර්ගයට යන පිරිස ගැනත් ද්වේෂයෙන් සිදවන්ත පලියන්ත හිතාමන්නේ. එහෙම වුණාම මොකද වෙන්නේ? එහෙම අර කෝධන උපකරණ උපනාහි වුණා කෙනා භික්ෂුවට ධර්මයට මේ තථාගතයන් වහන්සේටත් අගෞරවයෙන් ඉන්නේ. ඒ වගේම ඒ නිසා මෙයා මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නට උනන්දුවක් දරන්නේ නැහැ. සික්ඛායපින පරිපූර්ණයි හොති. එහෙම වුණහම වෙන්නේ අර ආදර ගෞරවයේ නැති නිසා මේ ධර්ම මාර්ගයේ අදට වඩා හිට මේ අනිත්‍ය සංඥා පුරුදු කළා. ආහාරේ පටික්කුල සංඥාව ගැන ඉඳ හිට හෝ හිතවා. දැන් අනත් සංඥාව ගැන හිතන්ට ඕන ඒ කියලා හිතනවා මිසක් ඒක වැරද්ද නෑ කියලා අර අගෞරවාත්මක අපිට කරන්න බෑ එක. එහෙම කරන්න වෙන්නේ හිතෙන්නේ නෑ. හැබැයි අර කෝධන උපනාහි කියන එක තියෙනවා. කෝප ගුණ ගතියයි ඒ කෝපේ නිසා පලිගන්න මනසක් එනවා නම් හිතවන්ත හිතන මනසක් එනවා නම් ඒ හිතවන සිත ආවොත් එහෙම ඒ ගෞරවය නැති වෙලා ගිහලා තමනුත් ඒ මාර්ගෙට අවතීන කෙනෙක් වෙන කෙනෙක් වෙන්නේ නැහැ. එහෙම වහම ඒ ඇත්තෝ කරන්නේ ඒ පිරිස අතර විවාදයක් ඇති කරනවා. අර කෝධ උපනායි. ඒ කොහෙදි හරි අපි අද්දකින් වලින් අදන්නේ. ඒ එහෙම වහම විවාදයක් ඇති කරනවා. සෝ සංගේ විවාදං ජනේති යෝ විවාදෝ බහුජන හිතාය බහුජනා සුඛාය බහුජනා හිතාය බහුජනා හිතාය කියන්නේ බහුජන අහිතාය බහුජන බහුජනා සුඛාය අය බහුජන සුඛායනේ බහුජනා සුඛාය ඒක සංදි වෙල තියෙන්නේ බහුජන අසුඛාය බහුනෝ ජනසය අනත්තාය අහිතාය දුක්ඛාය දේ මනුස්සාන එහෙම වුණාම අර විවාදයක් ඇති කරවනවා ඒත්තු ඒ පිරිසට අනිත් පලු අනිත් අයටත් ඒ වගේම මුල් දෙවි මිනිසුන්ටම අහිත වෙන දෙයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා එතකොට බුදු ආනන්දු දේශනා කරන ආනන්දට ඒව රූපං චේතුම්මේ ආනන්ද විවාද මූලං අජ්ජත්තං වා බහිද්ධා සමනුපස්සයාත් තමන් තුල හෝ නැත්නම් ඒ තමන් ඉන්නේ ගෲප් එකේ හෝ තමන් ඉන්න සංඝ සමූහයේ හෝ ඒ තමන් ඉන්න සමාගමේ හෝ සත්සං එකේ හෝ වෙන තැනක හෝම වෙනවා නම් දැක්කොත් එහෙම ආනන්දහාර කියනවා බුදුහාර කියන ආනන්දහාන්ට ආනන්ද තස්සේව පාපකස්සිවාද මූලස්ස පහනාය වායමියා උත්සාහ කරාන්ත ඒ බොහෝම ලාබාල වූලාම කු විවාදයේ මුල අයින් කළා දාන්න. දෙකෙන්ද මේ විවාද මුල ආවේ කියලා. එතකොට ඒක ආවේ දේශ කෝදන උපනාහයකින් කියලා මතක තියෙන්න ඕන. ඒ ටික මතක තියාගන්න ඊළඟ කෙටි කරගෙන ඉඳ හොඳේ. ඔය ටික මතක තියාගන්න. එතකොට තමන්තුල වෙන්න පුළුවන් පිටින් එන්න පුළුවන්. ඒ වගේම සත්තුම්මේ ආනන්ද තස්සේ පාපකස විවාද මූලස්ස ආයතින් අනවස්සවයි පටිපදියා අනාගතේ ඒක ආයත උතුරල යන්ට නොදී ඉවුරු කඩාගෙන යන්ට නොදී තියෙන්න වග බලා ගන්නට කි. මෙන්න මෙහෙම වුණොත් මේ ධර්මකාරණේ පිළිඳ වාදෙන්නේ නැති කියලා ඒ නිසා තමයි හොඳට ඉගෙන ගන්න ඕන හොඳට ඇහුම් කන් දෙන්න ඕන තමන් කැමති ගුරුවරයා වෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ධර්ම මාර්ගයට එනකොට හැම කාර්යයක්ම සම්බන්ධ වෙන. ඒ කියන්නේ මම කැමති වෙන්න පුළුවන් ඉච්චේක මං තණ්ඩ කැමති වෙන්න පුළුවන් පරිප්පු. තව කෙනෙක් කන්ට කැමති වෙන්න පුළුවන් මුංගට. ඒතර මුංගටයි පරිප්පු වල වාදයක් අවශ්‍ය නැහැ දෙකම ලේගියුම් පරි. ඒ නිසා තව කෙනෙකුට මුංගට ඕන නම් එයාට මුංගට හදලා දීලා එයාට පරිප්පු කවන්න හදන්න එපා. ඒ වගේ එක එක ගුරුවරුන්ට අපි අනුමත වෙන, අපි කැමැති වෙන, අපි ආදරය කරන ඇතු ඉන්න ධර්ම මාර්ගයට අනුයුක්ත කරන්න උත්සාහ ගන්න. එතකොට මේ කෝදන උපනාහියක තමයි විවාද මූලයේ හයෙන් එක. ඒකට આવොත් වෙන විදිය තමයි බුදුහාම කියන. දැන් ඊළඟ ටිකේදී මම ඔක්කොම කියන්නේ. මං කැමති දහම් අසන්නට යැත්තන් කියන. දෙවෙනි කාරණේ තමයි කී පලාසි අපේ හොමුදගෙන ගත්තේවා. තව කෙනෙක්ගේ අනිත්‍ය ගුණ කිව්වොත් මේක මතලා දාන්න, අඩු කරන්න, ඒක ඉරේස් කරන්න හදන. ඔය කිව්වට ඔහොම නෑ. එයා ඔය කිව්වට ඔහොම නෙවෙයි ඉන්නේ. ඔයා ඔය මෙහෙමයි කියන මග ගුණ ටික මකන් හදන. පලාසි කියන්නේ එකට එක කරන්න හදනවා. එයා පාලි කිව්වොත් මම සංස්කෘත කියනවා. එයා මජ්ක්‍ධිම නිකායෙන් කිව්වොත් මම දීඝ නිකායෙන් අරන් කිව්වා. ඒවා අපලංග තියෙන මේ කතා කරන්නත් ඒකෙන පරිස්සම් වෙන්න ඕන. ඒතර අපි සත්සං එකක් හැටියට අපම හිතන්න ඕන මේක අජ්ජත්තංද බහිද්ධාද දෙකින්. තුන්වෙනි එක ඉස්සුකී හෝති මච්චරි. ඉරිසියාවක් ඇති වෙනවා. ඉරිසියාවක් ඇති වෙන්න ඉඩ තියෙනවා අපිට මේ මේ මේ මේ සත්සංගයේ තුල උනත් එහෙම. ඒවා තියෙනවා අපිට. ඒ නිසා ඒ වගේම පරිසංගයෙන්ට ඕනේ. ඒ වගේම මච්චරි කියන්නේ තමන් මසුරුකම් ඇති වෙන්න පුළුවන් ධර්ම අර ධම්ම මච්චරියෙන්නේ. ඒ වගේ වෙන්න පුළුවන්. මසුරුකම එන්න පුළුවන් එතකොට. ඒ නිසා මසුරුකම කියේ බෙදා හදා ගන්න තියෙන අකමැත්ත. මගේ මං ඒක මං අගේ කරන ගැටියක් එනවා බෙදා හදා ගන්න තියෙන අකමැත්තක් එනවා නම් ඒවත් විවාදයට මුලක් වෙනවා. ওই විවාද එතකොට මුල් එකද කෝදන උපනාහි දෙවෙනි එකේ ගුණමකුකම සහ ගුණමකු කියන්නේ මේ අකෘතඥ නෙවෙයි අපි ඉගෙන ගත්ත එක. ගුණේ මකල දානේ. මේ ධර්ම සාකච්ඡාවේදී ගුණමකු කියන්නේ ගුණය තියෙන ගුණේ මකල දාන ඉරේස් කරන්න හද. ඒක. පල ඒතොරි සුඛි මච්චදී දෙකකට යන. ඉස්සසහිතයි ඒ වගේම ධර්මෙ බෙදා හදා ගන්න කැමතිනේ. සටෝ හෝත් මායාවි. කියන එක නෙවෙයි කරන්නේ. කරන එක නෙවෙයි කියන්නේ ඒ වගේම නැති දෙයක් පෙන්වන්න හදන වගේ මායා ගතියක් තියෙනවා. සත කපටයි මායාවි. එහෙම වුණොත් ඒකත් අර විවාද ඇති වෙන්න එකක්. හතරෙනි. පාපිච්චෝ හෝති මිච්ඡාදිත්ති. බලාපොරොත්තු වෙන මේක. පාපිච්චකින් ලාමක බලාපොරොත්තු තියෙන. උදාර බලාපොරොත්තු නැ ධර්ම මාර්ගයට එන්නේ තමහට මමත් එක්තරා හොඳ හෙළ බෞද්ධෙක් මාත් එක්තරා හෙළ බෞද්ධ භික්ෂුවක් මාත් එක්තරා විදිහක හොඳ උපාසිකාවක් මාත් එක් හොඳ උපාසකයෙක් මම මෙහෙම ධර්මය දන්නවා මං අවුරුදු මෙච්චරක් කරලා තියෙනවා කියලා ඒ විදිහට යන්ට ඉඩ තියෙනවා බලාපොරොත්තු වෙනස් එකක් වෙනවා මේ කාලඟද තියෙන්නේ කතා කරන්න ළඟ සහ අනිත් අය ළඟ තියෙන ඉඩ තියෙනවා. ඔහු ළඟ නම් තියෙනවා මේ වගේ එක එක විදිහට මතුවෙන වෙලාවල් තියෙන නිසා ඔහු ඔහුගෙන අවධානයෙන් ඉන්න උත්සාහ ගන්නවා. ඒතොර පාපිච්චෝ හෝති මිච්ඡාදිට්ඨි. ලාමක බලාපොරොත්තු තියෙන මිච්ඡාදිට්ඨි දෘෂ්ටිය තාම සම්‍යක් වෙලා නැහැ හරියට. ඒක මම එච්චර මට ආරෝපණය කරගන්නේ නැහැ. හොඳද? සම්දිට්ඨි පරාමාස හයවෙනි කාරණේ. සන්දිට්ටි පරාමාසී කියන්නේ තමන් ගන්න අදහස ඇත්තටම අල්ලගන්න. ධ්‍යාන නැත්නම් යන්නම බෑ සත්‍යාබෝධයට. එහෙම නැත්නම් අර ගුරුවරයා කියන හැටියට කිරී නැත්නම් යන්නම බෑ. අට්ටික සංඥාවෙන්ම තමයි යන්න ඕනේ. කසිනයෙන්ම තමයි යන්න ඕනේ. ඒකේ තමන්ගේ අදහසක් තියාගෙන ඒක සම්දිට්ටි පරාමාසි. අර සීලබ්බත පරාමාසි කියන්නේ තන්නේ වගේ දෙයක්. තමන් ගන්න අපි ඒකට කියනවා ගෝවුත සීලබ්බත ඒවා මේවා කියන්නේ නැහැ. එහෙමවත් නෙවෙයි. ඒක වෙනම එකක් ඒක. මං හිතාගෙන ඉන්න මෙහෙම කරනවා මේ විදියට කරොත් අර පාර්ශවියත් මේ පාර්ශවෙත් කියන හැටිකොත් කියලා අපි එනවා සම්දිට්ටි පරාමාසි. මගේ සීලබ්බත පරාමාසයේ වගේම මගේ සම්දිට්ඨිකෙන් තමන්ගේ මතය තමන්ගේ අදහස තමන් දුටුවේ විදිහම තමයි හරි කියලා හිතනවා ආදානක් ගාහි ඒක තද්දටම අල්ලලා එතකොට අර වාද විවාද වලට එන්ටි ඉඳ තියෙන එක තමයි මේ හයවෙනි කාරණේ විවාද මූල හයෙන් අන්තිම එකේ මේක තථාගතයන් වහන්සේ දේශනා කරේ මම මේ කියනවා විතරයි මටම කාටවත් කියනෝනේ මටම කියා ගන්න. සම්දිට්ටි පරාමාසී හෝති ආදානග්ගාහි දුප්පති නිස්සග්ගි අයින් කරන්න අමාරි කියලා දුන්නත් ඒක ඔය කිව්වට ඕම නෙවෙයි අරහන්තුරු කිව්වේ. මේ සූත්‍රයේ ගන්න මෙහෙම තියවත් මම අහලා තියෙන ඉස්සර කොහෙදද මෙහෙම එක්කේ. අර හුලියේ කැරකෙන එක අත්හරින්න අමාරි. මොකද අර අර පටිසගත කතිය නැති ඉඳයි අර ආදරයෙන් ගන්නෙ නෑනේ අගාරවෝ විහෙරති අප්‍රතිසු මේ හැට ආවහම මං අර කෙටින් කියනවා කිව්වේ ඒක අර ඒකේ ප්‍රතිඵල කියවනේ බුදුහා මේක ආවහම තමන් ඒ ක්‍රීඩේ ධර්ම කාරණේ ප්‍රතිෂ්ඨාවක් ලබා ගන්නට හදන්නේ නෑ සතු තාම නන්දෙන් ඩොනි තාම ආදරයෙන් තථාගතයන් වහන්සේගෙන ආදරෙන් අපි මේ කතා කරන කල්යාණ මිත්‍රයන් මිතුරියන් කතා කරන්නාද ඇතුළු අපි තාම මේ හයින් ඉවත් වෙන උත්සාහ ගන්නට ඕන බුදුහාමරේ එකයි කියේ අර ප්‍රතිපදාව ගැන ආවොත් තමයි කරදරයටපත් වෙන්නේ නැත්නම් මේ එක එක විදිහවල් නෙවෙයි කොහොමද ඉන්න ඕනේ කොහොමද යන්න ඕනේ කොන්දේ කලු කරගෙන භාවනා කරන්න බැරිද නැත්නම් මේකප් කරලා භාවනා කරන්න බැරිද දුම් බොන එක්කනට භාවනා කරන්න බැරිද මස් කන එක්කනට ඒව බොහොම සමාන දේවල් අර 37ට සම්බන්ධ වෙනවා නම් කොයිකහරි ඒක තමයි වැදගත් වෙන්නේ. සප්ති බෝධිපාක්ෂික ධර්මගෙන කතාවට විවාදයට භාජන වෙනවා නම් ඒ විවාදයක් ඇති වෙන්නේ මොකන්ද? මේ හය හිඳ. කෝදෙන උපනාහි තරහ බවුල සිදවන්න කැමති අනිත් අයට එහෙම නැත්නම් අතහැරගී ගුණ මකලා දානවා. එහෙම නැත්නම් කෙටක කරනවා. ඒ දෙවෙනි කාරණේ ඉසි මච්චරි ඉර්ෂ්‍යා බහුලයි අනුන්ගේ දිවකදීලා සතුටු වෙන්න බෑ. ආදරෙන් අප්පුඩියක් ගන්න බෑ. මසුරුයි එහෙම සතු මායාවී කියන හැටියට මේ කතා කරන්නේ. කතා කරන හැටි කතාවයි ක්‍රියාවයි වචනය තුන එකතු වෙන අඩුයි. පාපිච්චෝ හෝති මිච්ඡා දිට්ඨි බලාපොරොත්තු ලාමකයි ලෞකික බලාපොරොත්තු ධර්මාර්ගයේ තියා ගන්න මිච්ඡා දිට්ඨි වැරදි අදහස් තියෙනවා. තමන්ගේ මතෙන් ණය වෙන එක තමන්ගේ මතේ තද්දටම එල්ල ඉන්න ගයින් කරන්න කැමති නැහැ කොච්චර අවබෝධයක් ආවත්. මොකද ඒකත් අත්හැරියොත් එහෙම පරාජය පිළිගන්නවා. ආමිනීකට එන්න බැරි ඒ නිසා සලෙඩ් ගෝ එකට ගෙන ගන්න ඕන. ඒක තමයි කාරණා ටික කිව්වෙ. මම හිතනවා මම කෙටියෙන් කියන දාව කාරණා ටික හොඳ උතුම් කාරණා තව එනවා කතා කරන්න. මේ මම කැමති අනිත් ගණු දහම් කරුණු අහන්නට සම්මා සම්බුදු සරණයි එහුම් කන් දුන්නා පිටුනි. බොහෝ වෙන් සපීතුමා මේ මම හිතන්නේ බොහෝම හොඳ ආරම්භයක් නම් ආරම්භිත මේ ඇත්තටම මේ සූත්‍ර දේශනාවත් අපි හැම වෙලාවෙම හිතන බලන අපි හැමෝම දන්නවන් ගෙන්නතින් ඉන්නකොම ධර්ම යම් ප්‍රමාණයකට දුක්ඛිත කරන හැටිය දන්නව සත්‍ය බෝධිපාක්ෂික ධර්මම තමයි දිනු කරන්න ඕන. අන්නත් එතෙන්දි සත්‍ය බෝධිපාක්ෂික අපමට මෙතන මට ආවේ ඇත්තටම මේකෙන් කියවෙන්නේ අපි මේවයි මේ සත්‍යතුමා විශේෂයෙන් මතක් කරලා දුන්න මේ හයේ අපි හැමෝම ඉන්නවා. ඒ අපි හරියටම සත්‍යතම දීපාක්ෂික ධර්මවල ඉන්නවා නම් ඒ කියන්නේ මේවා එන්නම එන්න ඈත් වෙනවා කියන එකයි මට මේ තේරුම් ගියේ. මෙතන බොහොම පින් සත්‍යතුමාට මේ අපි චිත්‍ර රාජපක්ෂ මහත්මිය මේ යමු අපිට තව ටිකක් මේ ගැන කරුණු කාරණා ඉදිරිපත් කරන්න රාජකාර පක්ෂ මහත්මිය අපිත් එක්ක එකතු වෙන්න සම්මා සම්බුද්ධ සර. ඒක සත්‍යනායි යම දිනාතම සත්‍යජිතුමාට ඇත්තටම මේකට එතුමා මේ සූත්‍රයේ ගත් එකට හිතින් ගොඩාක් සින්දුනා. මුින්දද මේ දවස්වල හුඟක් මානසික කැරකුණ දෙයක් තමයි මෙවැනි උත්තරයක් තියනවාද කියන එක. මොකද්ද අපි තේරුම් ගන්න ඕනේ? මොකක්ද අපි මේක නෙමෙයි කියලා දැනගන්න ඕනේ? කොහොමද දේවල් ඇහෙනකොට මේක අයින් කරලා හරි දේ ගන්නෙ කියන එක මානසික තුලින් ප්‍රශ්න ගොඩාක් ඇහෙනකොට හිතට ආව එක දෙයක් තමයි මෙම සූත්‍රයක් තියනවාද කියලා. ඉතින් ලොකු දැනුමක් නැති නිසා ත්‍රිපිටකයේ සෑම ගන්න ඒ ගැන ඇත්තටම කල්පනා කර ඉන්නකොට තමයි මේ සූත්‍රය අධ්‍යයනයේ ඉතාමත් සන්තෝෂයි ඒ ගැන. මොකද හේතුව අපි ධර්මයට අහුන්කම් දෙන්නකොට දැන් අපි ගුරුවරු වශයෙන් සලකන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒකම මගේ ගුරුතුමා හැම වෙලාවෙම කියන එකක් තමයි භාවනා කරන අය ඔය හැම වෙලටම අහුන්කම් දෙන්න එපා කියනවා. ඉතින් මට තේරුණා මේකේ ලොකු ගැඹුරක් තියෙනවා. කොහොමද මේක තේරුම් ගන්න කියලා. ඉතින් එහෙම කියවට උන්වහන්සේ මේ ස්වාමීන් වහන්සේලාගේ බණ අහන්න එපා එහෙම කිව්වේ නෑනේ. ඉතින් උන්වහන්සේ යම් කිසි කරුණක් ඉදිරිපත් කළා. කොහොමද මේක තේරුම් ගන්න කියන එක හැම වෙලාවෙම හිත ඇතුලේ තරමක වදයක් දුන්නු දෙයක්. ඉතින් මේ ඇත්තම කියනවා නම් මේක අපි ගන්නකොට දැන් මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම කියනේවා ගැන අපිට වචන වලින් අපි තේරුම් ගන්න තිබුණාට මේ වගේ උදාහරණයක් මට මතක් වුණා. අපි පොත්පත් කියවනකොට ධර්මයට අහුන්කම් දෙනකොට සත්‍යජිතමා ඊටම හොඳින් කිව්වා. වන්ද කල්පනාවෙන් අහනකොට අපිට මේක තේරෙනවා ඇත්තටම. මට මේ වගේ උදාහරණයක් මතක් වුණා. මොකද මම පොඩි කාලේ ඇත්තටම මගේ මේ සීයා එක සීයා කෙනෙක් මගේ දෙපාර්ශවයේ හොඳ මේ වෙද මහත්මයෙක්. ඉතින් හැමදාම කියනවා මට මෙහෙම පුතා මේ මොකද ඒ දවසේ ලොකු ආසාවක් තිබුණා මේ බටහිර වෙදකම ඉගෙන ගන්න. හැමදාම මට කියන මම අවුරුදු 12ක් 13ක් ඇති මේ පුතා බටහිර වෙදකම ඉගෙන ගත්තට කමක් නැහැ. මේ වෙදකම අමතක කරන්න එපා කියලා එතුමගේ තිබුණා ඔය පුස්කොළ පොත් තිබුණා. තව එක පොතක් මට නම මතක හැටියට මම වැරදි අදහස් දෙන්න කැමති නෑ. නම මතක හැටියට යෝග රත්නාකරේ වගේ තමයි. එක මතක මොකද මම පුංචි නිසා මතක නෑ. ඉතින් ඔය පොත හරවල එතුමා මට මේ පොතේ කිසිම තැනක දැන් සඳහන් වෙන්නේ නෑ මේ බෙහෙත් පැට්ටුරුවයි මෙතන තියෙන්නේ කියලා. නමුත් එක මට හොඳටම මතක එක දෙයක් තමයි කවි වලින් ඒවා තිබුණේ. කවි පන්තියක් මැදට දාලා තියෙනවා හරි කරුණු ටික. ඒ කවි 10ක්. ඉතින් මට එතුමා කටපාඩම් කරෙව්වා මෙන්න මේ දෙයට මෙතනයි තියෙන්නේ පුතා මේක මේ හොඳට මතක තියාගන්න. එහෙම කියලා ඉතින් මට ඉතරුව මාරුුනේ නෑ ඔබ මතක තියාගන්න. නමුත් මේ ධර්ම කරුණත් එක්ක මට සම්බන්ධ කරන්න ඕනේ. අපි කියවන අපි අහන හැම තැනකම අපි තේරුම් ගන්න ඕන පොතනද මේ හරි දේ තියෙන්නේ කියන එක. ඉතින් අපිට සත්‍යජිත් මහයි තාම හොඳට පැහැදිලි කරලා දුන්නා මොනවද අපි හොයන්න ඕනේ කියන එක. යම් කිසි විදිහකින් අපි හැම දෙයකම අහුම්කම් දීලා ඒ මම්මුලා වෙනවාද? එහෙම නැත්නම් ඒ ඇහෙන ප්‍රයෝගන දේවල් වලින් මේ හත අපිටල සමාතුලත්වම මේවා දියුණු වෙනවද කියන එක. මේවා දැකලා තියෙනවද? මේ නැහෙන ධර්මයෙන් මේවද දියුණු වෙන්නේ? එහෙම නැත්නම් අර වගේ ඇත්තටම මේ විවාදවලට මුල් වෙන්නේ ඒ වගේම තමයි. දැන් මේ දේවල් නෙවෙනකොට අපිට ඇහෙන්නේ ඔන්න එතකොට විවාදයට කරුණක් එනවා. අපිට තේරෙනවා මේක වැරදි. ඉතින් මේක අපි ඔක්කොටම යනවා. ඉතින් ඒ එහෙමත් වෙනකොට අපිට තේරුම් ගන්න ලොකු දෙයක් තියෙනවා මෙතන. ඒ වෙලාවට අනිත් පුද්ගලයාට රිදවන්න කියලා දෙන්න යනවාද? එහෙම නැත්නම් සමාධිය බලාගෙන සමාගේ හිත තුලින් මේ එන මේ ක්‍රෝධයක් මට නොවෙන්නත් පුළුවන්. පුංචි තරහක් එහෙම නැත්නම් අරකට රිද්දන්න හිතලා හරි ඒ එන ගැම්ම ඒ එන ශක්තිය අපිට මර්ධනය කර ගන්න පුළුවන් නම් ඉතින් මේ හැම දෙයකටම අපේ අර පොක්ෂන්තයි ලේකිනා වගේ සිහියම තමයි අවශ්‍ය වෙන්නේ. යෝනික මානසිකාරය සිහිය භාවිත කරනවා නම් ඒව හොඳින් වැඩිලා තියෙනවා නම් මේ තත්ත්වයෙන් අපිට අයින් වෙන්න අපහසු වෙන එක නෑ කියන එක දැනට අදහස් විදියට ඉදිරිපත් කරන්න කැමති තෙරුවන් සරණයි. බොහොම වෙන් කියලා වක්ෂ මහත්මිය මම මේ සේන මහත්මයාට මේ යොමු වෙන්නද අපිට කරුණාමය කට පොඩ්ඩක් එකතු වෙන සේන මහත්මයා සම්මා සම්බුද්ධ තෙරුවන් සරණයි. බොහොම හොඳින් අපේ චිත්ත මහත්මයාට ඒ වගේම සත්‍යදේතුමත් කරුණු පැහැදිලි කළා. ඉතින් මේ කාරණා හය ගැන හිතනකොට එතකොට මේ අපි අපේසිතේ කියන මගේ සිතේ තියෙන බව පේනවා. නෙමෙයි හැබැයි පේන්නේ මේ කරන වෙලාවට නෙමෙයි නිකන් පැත්තකින් ඉඳන් බලනකොට තමයි ඒක තියෙන බව පේන්නේ. දැන් ක්‍රෝධය ගැන අනිත් පැරිදිවීම ගැන කියුණා. සමහර වෙලාවට මට හිතෙනවා දැන් සියමක් ප්‍රකාශ කරනකොට ඒ කරන ප්‍රකාශයේ එක්තරා විදිහක ක්‍රෝධයක් නැත්නම් අනිත් අයට රිදවීමකුත් තියෙනවද කියලා සමහර වෙලාවට. ඒක තේරෙන්නේ හැබැයි ඒක වුණාට පස්සේ. මොකද මගේ තියෙන්නේ යම් කිසි දුර්වලකමක් නිසා, දුර්වලකම කියන්නේ ඒක රත්වීමක් නිසා ක්‍රෝධ ඒ වගේම රිදවීමක් ගැන ශ්‍රද්ධා වචන පාවිච්චි කරන්න පුළුවන්. ඒ වචන පාවිච්චි වුණොත් එතනදී වෙන්නේ අර බුදුහාමුදුරන්ගේ දේශනාව අනුව අපි වැරදි පැත්තට යෑමක්. ඒ කියන්නේ ඒක ධර්මාගෙන් පිටපෑමක්. සෙල් පිල්ල පනින වැඩක් වගේ තමයි මට තේරෙන්නේ. ඒ වගේම තමයි වගේ මක්කේ නම් දැන් වෙන කෙනෙක් සමහර වෙලාවට තව කෙනෙක් කිව්වොත් මම පැක් භාවනා කරනවා කියලා මම කියන්නේ තරම් මම පය දෙකක් භාවනා කරනවා කියලා. මොකද මම එහෙම කියන්නේ පය දෙකක් කියලා කියන්නේ එතකොට මම අරයට වඩා ලොකුයි කියලා පෙන්වන්නේ. ඒ ලොකුයි කියලා පෙන්වන්නේ මොකද එන්නරයන්ගේ ගුණ මැකන්න. ඔයාට වඩා මට පුළුවන් කරන්න කියන අනේ විදිහ දේවල් අපේ අතින් සිදු වෙනවද කියලා දැන් මගේ අතින් සිදු වෙන්න පුළුවන් විදිහ ගැන ප්‍රශ්න වෙන්න ඕනේ කියලායි මට හිතෙන්නේ. ඒ ධර්ම මාර්ගය ඇතුළත තියෙන විදිහට මේ කියන්නේ මේක එක උදාහරණයක් විතරයි කිව්වේ. ඒ විදිහ සමහර දේවල් වෙන්න පුළුවන් කියන තමයි ඊර්ෂ්‍යාව. දැන් අනිත් කෙනෙක් හොඳට වචන හොඳට තේරුම් කරලා දෙනකොට මට ඊර්ෂ්‍යා හිතෙන්න පුළුවන්. මට ඒ විදිහට කියන්න බෑනේ. ඔය කියන්න මේ යාගෙනකට මොකක් හරි ඊර්ෂ්‍යාවක් ඇති වෙන එකත් එකත් අතුරස්සෙම මගේ ධර්ම මාර්ගයට බාධාවක් නොවගේම වැරදි රේල් පීලි තැනිලා වැරදි පැත්තට ගිහිල්ලා මාරු වැටෙන පැත්තක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි ඊළඟට කිව්වේ මේ මායාකාරී නැත්නම් කපටිකම. දැන් කපටිකමට සමහර වෙලාවට භාවනා කරන්න කියලා භාවනා කරනවා වගේ පෙන්නගෙන මහාගොඩට තමයි අස්තියගෙන අනිසයට පේන්න භාවනා කරනවා කියලා පේනවා පෙන්නනවා. එහෙම මගේ අතින් කරලා තියෙනවා. ඉතින් එහෙම ඒ විදිහේ දේවල් සත කපටිකම්. ඒකත් මගේ මේ වැරදි මාර්ගය කියලායි මට තේන්නේ. මට ඒවා හැබැයි වෙලාවට කරන දවස කරන කාලේ තේරුම් නැහැ. නමුත් පස්සේ දැන් මේ කියනකොට මේවා ගැන හොඳට පිටින්දන් බලනකොට ඒවා තේරෙනවා. මේවා තමයි මේ ධර්ම මාර්ගයේ මාව මේ වැරදි මාර්ගයට යවන්නේ කියලා. ඒකම තමයි මට හිතෙන්නේ. දැන් ලාංක බලාපොරොත්තු මිච්ඡාදිටි කියන එකත් දැන් සමහර වෙලාවට නාමක බලාපොරොත්තු කියන්නේ මේ භාවනා කරලා තවදුරටින් ගන්න ඕන නැත්නම් භාවනා කරලා මේ මොකක් හරි ධානයක් ලබාගෙන අනිත් පැයට වැඩ කරන්න ඕනේ. ඒක මිත්‍යා දෘෂ්ටි. ඒක ලාමක බලාපොරොත්තු. මම භාවනා කරලා මොකක් හරි ධානයක් ලබා ගන්න හරි මොකක් හරි විශේෂ දෙයක් ලබා ගන්න අර මේ දියුඩින් යනවා මේ විදිහ ඒ දේවල් තියෙනුනේ මිත්‍යා දෘෂ්ටිය. එහෙම නැත්නම් ලාමක බලාපොරොත්තු නිසා කියලා මට හිතෙන්නේ. ඒ වගේම තමයි අවසානයේ කිව්වේ අර තමාගේ අදහස් කරන බලවත්ම බලවත් අදා ගැලනීම. කියන්නේ මම අදහසක් තියෙනවා නම් ඒක මගේ අදහසට විරුද්ධව කවුරු හරි තව අදහසක් කිව්වොත් ඒකට අකමැති වෙන්න ගතිය තියෙනවා. ඒ අකමැති වෙන ගතිය නිසා මම අනිත් අයගේ අදහස් අහන්න කැමති නැහැ. මගේ අදහසම නැවත නැවත කියලා ඒකම තහවුරු කරන්න ගන්න අදහස් කරන අවස්ථාවල් වෙනවා. ඒ අවස්ථාව තමයි මගේ ජීවිතේ මගේ මේ ධර්ම මාර්ගේ මාව නොමගට ගිහිල්ලා මේ වැරදි මාර්ගයට ගිහිල්ලා මාව මේ වැරදි පැත්තට යන මාර්ගද මේ හයෙන් බේරෙන්න දැනගත්තොත් දැන් ඔක පේන්නේ පිට ඉඳන් බලනකොට ඔක පේනවා. නමුත් ඒ කරන වෙලාවෙදී මොකද දැනගන්න පුළුවන් වුණොත් ඒ වෙලාවෙදීම ටික ටික අපිට අඩු කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එහෙම අඩු කරගත්තොත් මේ ධර්ම මාර්ගයේ හොඳ පැත්තේ හොඳ මාර්ගයේ ගිහිල්ලා ඒකෙන් අර බුදුහාමුදුරුවෝ කියපු මේ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් කියන එකයි මට තේරුම් ගන්න තේරුම් සරලයි. බොහෝ වෙන් සේන මහත්මයා, මේ මම රොෂාන් මහත්තයට යොමු වෙන්න අපිට අදහසකින් හෝ මේ ප්‍රශ්නකින් යොමු වෙන්න කියලා රොෂාන් මහත්තයා අපිට කිව්වේ. තිරුවන් සරණයි. මේ කරුණු හය ගැසියාදී සම මට එකින් එක තේරුණා. දැන් මේ වගේ ඒ කියන උදාහරණ මට ගන්න පුළුවන්. ඒ වගේම මම දැන් ටික ටික ඒවා control කරගෙන යන එක අතරම පැහැදිලිව පේනවා. උදාහරණයක් විදිහට මම මේ ඇත්තම කලින් මොනහරි දෙයක් කරි මගේම දෘෂ්ටිය බොඩක් දුරට තව කෙනෙක් විවාදයට පැටලෙන ගතිය. ඇත්තටම මේ මට පොඩි උදාහරණයක් විදිහට කියන්න පුළුවන්. පසුගිය සතියේ දවසක මේ මම කනකට ගිහිල්ලා එතනදී ඇත්තටම දැන් එක්කෙනෙක් කිව්වා දැන් රොෂාන් මහත්මයා හරියට වෙනස් වෙලා වැඩි කතා කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඇත්තටම මම ඉතින් ඒ වෙලේ hina වෙලා මේ ආවා. මේ ඉතින් අර පහුගිය ඊට පුදියට ඉන්න එක තමයි අපි කියන්න තියරව මේවත් කියලා කිව්වා. ඊට පස්සේ දැන් මම ඇලිල්ලත් පස්සේ මම ඒ වෙලේ කතා කරා. මම ඔකට හරි උත්තරයක් දුන්නේ නැහැ. ඒක හොඳ නැහැ. මේක දැන් අනුගන් මම දැන් ධර්ම මාර්ගයේ ගමන් කරනවා. ඒක නිසා මට මේවට දැන් මොකක් හරි දෙයක් අරගෙන කිව්වා මේකට සත්‍ය විතරක් කරන්නවත් මට ඒකට හිතෙන්නේ නැහැ. සමහරක් වෙලාවට මොකද මේ අපි සමහර එතන තිබ්බ අවස්ථාව මේ ධර්මයේ ගැනවත් එහෙම සාකච්ඡා කරන තැනසු නෙමෙයි. අතරම ඒ වගේම ධර්මය යන අපි කතා කරන වෙලාවල් වල පවා සමහරක් වෙලාවට ඒ වගේ මට හිතෙනවා මම දැන් ඉන්න තත්ත්වයේදී මම දැන් නැහැ ඒ වගේ මේ හරිතාවන් මේ ඒක විදිහෙන් හැම මට මතක් වුණා දැන් ඒකත් තමයි ඉස්සර තරම් යද්දි එක දිනාරියවල මේ එහෙම වුණා මම වුණා කියන එක. එතකොට මම තව දෙයක් මම කියන්නම්. දැන් මම තව වෙන තැනකින් දැක්ක දෙයක් wisdom කියන එක. wisdom කියන එක මොකක්ද කියලා එක දවසක් හිතනකොට ඊට පස්සේ dictionary එකක් බැලුවාම ඒ දවස්වල ඉංග්‍රීසි උනත් ඇත්තටම බොහොම දැන් හොඳයි කියනව නෙමෙයි. ඒ දවස්වල ඉතින් ඇත්තටම අපි වචන පිළිගුවාම ඒකේ අර්ථය හරියට මේ තේරුම් ගන්න මේ ඒක ඩික්ෂනරි උනත් කීපයක් තිබ්බා. ඒව වෙන වෙන අර්ථ නිරූපණ තියෙනවා. එතකොට දැන් මම ඒ එහෙම බල එහෙම එකතැනකදී මට මතක නැහැ ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි වෙන්න ඕනේ. ඒක තිබ්බා. ඇත්තටම මම ඒක ගොඩාක් එදාම මේක කොච්චර වටින දෙයක්ද පොඩි දෙයක් වුණාට මොකද තිබ්බේ. wisdom is to know what to ignore. To know what to ignore. ඉතින් මේ දැන් මේ තමගේ චරිතය අනුව තවන් හැම වෙලේම ක්‍රෝධ වෙන තර්ක විතර්ක කරන ඒ වගේ කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් දැන් අපි මේ මාර්ගයට වැටිච්චේට අපි දාන සීල භාවනා ඒ කරගෙන යද්දී ඒ පැහැදිලිවම ලොකු වෙනසක් තමගේ ජීවිතය ඇතුළේ ඇතුළේ තමන්ට දැනෙනවා. තමන් වටේ ඉන්න අයටත් ඒක ඒ විදිහටම දැනෙනවා. ඉතින් මේ මම ඇත්තටම හරිම මේ සන්තෝෂුණාද ඒ ඇත්තටම මම දැනන් හිතෙනවා මේ කවුද චිත්‍රා රාජපක්ෂ මහත්මිය වගේ කෙනෙකුත් දැන් අද මේ ධර්ම දේශනා වගේ ක්‍රමවලදී මේ වගේ එකක් ඊට කලින් අහලා තිබුණ නෑ. ඒ වගේ දෙයක් ගැන හිත හිටියා කියලා කියනකොට මොකද මම හැම වෙලේම දැන් මාවත් කම්පයර් කරන්න බලනවා. දැන් මේ තුමන්න පින්හයට වෙනත් එක්ක ඒ වගේ දේවල් ඉතින් අපි හැම වෙලේම අපෙන් සිද්ධ වෙනවා. ඉතින් මේ කරුණු හයෙන් අපිට මේ බුද්ධ ධර්මයේ මේ කොහොම හරි අර සත්‍ය මොකද ඒ කරුණු 37ම අදාළ වෙන දෙයක් පමණක් අපි පුළුවන් තරම් ඒකට අදාළ වෙනවා නම් ඒක කරන් යනවා කියන එක හිතාගෙන ඉදිට අමතරව අපිට එන දේවල් අපි මේ මේකින් මැනලා අපිට පුළුවන් නම් ඒ කියන්නේ අපිට ඒකට අවශ්‍යද නැද්ද මේක අපි ඉග්නෝර් කරන්න ඕන දෙයක්ද කියලා තේරුම් ගන්න එහෙම කළා අපි මේ ප්‍රතිපදාව දරන යන්නේ ඒක තමයි මට හිතෙන්නේ අපිට කරන්න පුළුවන් ලොකුම දේ මේ ජීවිත කාලේ මනුෂ්‍ය ජීවිත කාලේ අපිට මේ ලැබිලා තියෙන පොඩි කාලෙන් අපි උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන් එහෙමයි අපේ නැත්නම් අපිට මේ ලැබිලා තියෙන අපිට හම්බෙලා තියෙන ප්‍රමාණයෙන් අපි බුද්ධ ප්‍රමාණයෙන් අපි පුළුවන් තරම් මේක තේරුම් ගන්න මේ උත්සාහයේදී ප්‍රතිඵලය ලැබෙන්න නම් ඒක ඒ විදිහටම කරන් යන්න ඕනේ කියන එක තමයි මම ටිකක් කාලේ ගත්තනම් මම මේකන සමෝගිම සමාරව ඉල්ලනවා නමුත් මම මට කියන්න තියෙන්නේ ඒකයි අද හරීම මේ වැඩගත් ධර්ම දේශනාවක් කරන්නේ කියන එකයි සාකච්ඡාවත් ඒ වගේම මේ වගේ දේවල් තමයි කරෙන්න ඕනේ මේ හැමතැනකදීම එහෙනම් හැමෝටම තිරුවන් සරණයි බොහොම පිං රොෂන් මහත්තය මේ තමන්ගේ ජීවිතෙන් උදාහරණ අරගෙන ඒ එකතු කරපු ටික අපි බොහොම අගය කරනවා මේ මම මේ දලුවත් මහත්තයව කමලට ඇහෙන්නේ නැහැ කියලා කියනවා ඒ වගේම දිරුක් මහත්මයාටත් ඇහෙන්නේ නැහැ කියලා කියනවා චුට්ටක් ඒක ඔබතුමා තාක්ෂණිකව චුට්ටක් බලන්න මේ මම සුභද්‍රා මහත්මියට යොමුෙන්ද අපිත් එක්ක වචනකින් හෝ අදහසකින් හෝ ප්‍රශ්නකින් අපිට ඉදිරි වෙන්න කියලා මම අහගෙන ඉඳන් හොඳයි සුභද්‍රා මහත්මිය බොහොම හොඳයි බොහොම පිං අපිට තව මේ චන්දන මහත්තයා අපි ප්‍රශ්නකින් හෝ අදහසකින් එකතු වෙනවද? තිරුවන් සරණයි සියලු දෙනාටම මම මේ බොහොම අදහස් දක්වන්න මේ මගේ ශරීර සෞඛ්‍ය නැති නිසා මම බොහොම මේ හිමීට තමයි කතා කරන්නේ. පසුගිය කාලයක් මම අදහස් දැක්වෙන්නේ නැහැ. නමුත් මම මේ ධර්ම මාර්ගයේ ආගෙන මේ ඉතිහාස දිගටම මම මේක නියැලීම ඉන්නවා. එතකොට මේ අද කලින් ධර්ම දේශනාවකදීත් යම් ප්‍රශ්න වර්ගයක් මට අහන්න තිබුණා. නමුත් මට ඒ අවස්ථාව බැරි වුණා මගේ මේ සෞඛ්‍ය තත්ත්වේ නිසාම. එතකොට අද මේ කිව්ව දේවල් මා තුල තියෙනවද කියලා මම නම් බොහොම බලනවා මගේ තුල තියෙනවද කියලා. මොකද ඉස්සර මේ පොඩ්ඩක් ධර්මයේ චුට්ටක් ආවම මට හිතෙනවා මේ අනික් කට්ටිය මෙහෙම ඉන්න ඕනේ මෙහෙමයි කියලා මං ගැන මට හිතුනේ නෑ ඇත්තටම. දැන් තමා මේ දිගට යනකොට තමා තියුණේ මාතුලනේ මේවා තියෙන්නේ. අනුන් ගැන හොයලා වැඩක් නෑ මේක කියලා. මේවා මම හදාගන්න තියෙන දේවල් කියලා තමා මේ ලෝකේ හදන්න බෑ. එහෙනම් බුදුහාමුදුරුන්ටත් පුළුවන් වෙන්න අංග අල්ලපුවත් හිටපු ඌරු මරන මිනිස්සු හදන්න කියන මේ විදිහට මම හිතාගාගන්න තමයි ඉන්නේ නැත්තම් ඉස්සර පන්සල් වලට යනකොට එහෙම පේන්නේ මේ වැරදි මේ හය විතරක් නෙවෙයි ඊට වැඩි ප්‍රමාණයක් පේන්නේ මේ වැරදි මොකද මාත්මට මම පේන්නේ නැහැ ඒවා දැන් දිගට මේ ධර්ම මාර්ගයේ නියලීම් ඉන්නකොට යම්කිසි අවස්ථාවක මරණ කාවදෙන් සිද්ධ වුණා මේ ජීවිතේදී මේ බොහොම බැරුණ අවස්ථාවක නමුත් ඒ වෙලාවේ මට හිත එකතැනක ගන්න පුළුවන් වුණා මේ විශාල ධර්ම කාරණා ගොඩක් දැනගෙන ඉගෙනීම සහ මා තුල මගේ දේවල් කියන්නේ මමත් නෙවෙයි වෙන්නේ මේ ක්‍රියාකාරීත්වයක් කියන එක සුභාව ධර්මීය මානසික ක්‍රියාකාරීත්ව වෙන වෙනම මම දැක්කා ඉතින් දැන් මේ කාරණා ටික තියෙන්නේ තමා තුළම මට හොඳට තේරෙනවා. ඒ නිසා දැන් කඩේකට ගියත් යම් කිසි දැන් ගන්න දෙයක්වත් නැහැ. යන්නත් දෙයක්වත් නැහැ. කෑම කන්ට ගියත් කන්ට විශේෂ දෙයක්වත් නැහැ. ඒ වෙලාවට බන්නේ කියලා මොනවා හරි කනවා. දැන් අර දැන් එක්කෙනෙකුට වැඩි හොඳට ඉන්න ඕන, එක්කෙනෙකුට වැඩි තව ටිකක් හොඳ කාර්යයක් කියන්න ඕන. එහෙනම් රසුත් ඒවත් හිතින්ම නිකම්ම ගිලිහි ගිහිල්ලා ඉතින් මේ දකම තනනවා. තව අහනකොට තව තවත් අපේ තියෙන තව තවත් තවනම් යම් යම් පොඩි රොඩි කැලි වැඳිලා පොඩි පොඩි කටු වලවල් ඔක්කොම ගැලවිල් කියලා ගැන මම හිතනවා. මගෙන් යම් කිසි වැරදිදයක් කිවනම් මට සමා වෙන්න මේ නිවැරදි කරන්න දෙවර දෙරුවන් සර්ණයි කියලා දෙනාට. බොහොම පොසෙන් චන්ද්‍රමන්ත අපි ඔබතුමාට නිරෝගී සුවය පතනවා. ඒ අපේ හරියට වැඩි කියලා තමයි අර මේ ඌරමරණේකන අල්ලමු තැන ඉඳලා බුදුරජාණන් වහන්සේ අපි ඇත්තටම අපි ඔතන හිටියනම් කොසල් රාජ්‍ය රෝබිවිසාර රාජ්‍ය රෝගී බොහෝම බලවත් ඇත්තෝ ඉනිද්දිත් ඒ වගේ දේවල් වෙනස් කරන්න ගියේ නම් ඒකම අපිට ලොකුම ආදර්ශයක්. ඒකම තමයි අපි කරන්න ඕන. මම හිතන්නේ චන්ද්‍ර මහත්තයා ගොඩාක් හොඳට අපිට පැහැදිලි කරලා දුන්නා. බොහෝම තින් කියන්නේ අපි අපේ කුණමයි අපි අවශ්‍ය ගන්නේ. ඒක බොහෝම හොඳයි. අපේ අනුශය ධර්මයන්ම තමයි අපි අර අලුවකින් අනි වගේ අවශ්‍ය ගන්නේ. ඒක බොහෝම හොඳ මතක් කිරීමක් චන්ද්‍ර මහත්තයට. බොහෝම තින් මම අනෝජා මහත්මියට යොමු වෙන්නද අනෝජා මහත්මිය අපිත් එක්ක එකතු වෙයි. මම හිතන අනුජ මහත්මිය මයික් එක පාස්කම් නැතුව ඇති. එහෙමනම් අපි සුරත් පෙරේරා මහත්මයට සුරත් පෙරේරා නමින් ස්කයිප් එකේ සම්බන්ධ වෙන අදහසකින් හෝ ප්‍රතිසංකේතකින් යොමු වෙන්න පුළුවන්ද අපිට? හැමදෙනාටම කෙරුවන් සරණයි. ඇත්තටම හොඳ ධර්ම කාරණා ටිකක් අද අපිට අහන්න ලැබුණා. ඇත්තම අපි ජීවිත කරලා මේවා කොච්චර තියෙනවද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් ඉස්සරන් විතරේදී ගොඩාක් තිබුණා. දැන් ඉස්සර පොඩි දෙයක් නැත්තම් අපිට තරහක් යනවා, ප්‍රෝධය කියනවා. දැන් නම් ඉතින් මේ ධර්මයේම යෙදිලා ඉන්න හින්දා ඒවා මේ හොඳුරට අඩු වෙලා තියෙනවා. ඇත්තටම ඉතින් අපේ හිතේ තියෙන්නේ අපේ හිතෙන්ම තමයි බලන්න ඕනේ අපිට මොනවද මේ වෙලා තියෙන්නේ කියලා. එන්නේ සිතුවිලි දිහා බලාගෙන ඉන්නකොට හොඳට තේරෙනවා. දැන් අපි මොන හරි කාරණාවක් කරනකොට කටිච්චක තියදුනහම නම් දැන් කවුරු හරි දෙයක් දුවහම නම් අපි හිතට එන්නේ මොන වගේ හැඟීමක්ද කියලා අපිට අපි සිතින් බලන්න ඕනේ. දැන් කවුරු හරි දෙයක් අපිට විරුද්ධ දෙයක් කිව්වත් ඉස්සර අපිට තරහක් වගේ දෙයක් එනවා. මෙහෙම මගේ අදහසම තමයි ක්‍රියාත්මක කරන්නේ. දැන් මෙහෙම අදහසක් එන්නේ ඒගොල්ලන්ගේ දේවල්ට ඉඩ දීලා එහෙම ක්‍රියාවලියකින් හිතෙනවා. ඇත්තටම මේ ළමින් දලුවත් මහත්තයා ඇතුළේ හැමදෙනාටම තියෙන දලුවත් මහත්තයාට මේ හැමිරදාම නිකන් අපි මට නම් හිතෙන මාව බලෙන් වගේ මෙතෙන් දිලා එනවා. මේ පැය දෙක හරි පැය දෙකම ආර හරි ධර්ම සාකච්ඡාවට යොමු වෙන්නේ නැත්තම් කිය අපිට හැම තිස්සෙම මේ වගේ වෙලාවට ඉඳෙන්නේ නැහැ. ඒ වගේ කටයුත්තක තැනීකම ආරක් පින්දෙනවා. සත්‍යජීතුමා හැමදාම හොඳ ධර්ම කරුණා කියලා දෙනවා අපිට. ඒ වගේම චිත්‍ර රාජපක්ෂ මහත්මිය, සේන කන්නංගර මහත්මිය හැම දිනම හොඳ හොඳ දේ කාරණා ඉදිරිපත් කරනවා. ඉතින් හැම දිනාටම ගොඩාක් කින් දීලා මම ඉස්සල්දිනවා. පුරණම් සරණ සම්බුදු සරණයි. මං හිතන අපි ඊළඟ කරුණ ටිකට යමු. බොහොම පිං සඳන මහත්මා, බොහොම පිං තවත් ධර්ම මාර්ගයට අනුසුත් වෙන්නට නිරෝගී වේවා. මං ඊළඟ කරුණ ටිකට යන්නම්. හොඳයි, ඊට පස්සේ ආයෙ සාකච්ඡා කරමු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සත්තරිමානන්ද අධිකරණා. දැන් විවාද මූල විවාදයක් පටන් ගන්නත් මුල් වෙන කරුණ දෙය ගත්තනේ අප ළඟ තියෙනවා. ඒවා පැහැදිලිවම දකින්න මේ ධර්මයේ නැත්නම් මේ ධර්ම සාකච්ඡාව කැඩපතක්. ඒක ප්‍රථමංගි පිළිඹුවේ පේනවා. මගේ හොඳ ගුරුතුමා කියන හැම එකම තමයි මාව කැඩපතක් හැටියට ගන්න. කියන්නේ ඔබව දකින්න, තමන්ව දකින්න. ඒ වගේ මේ ධර්ම සාකච්ඡාවත් අපි කැඩපතක් වෙන බව පේන එක බොහොම හොඳයි. මටත් කැඩපතක් වෙන බව පේනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ හොඳ කරුණ ටිකක් කියනවා. මෙයා බොහොම හුඟක් විනයේ තියෙනවා. ඔය ඒවා කියවන්න හදන්න එපා. හුඟක් මේ ආනන්ද හඳුන්නේ පාලි හඳුන්නේ කරේ. දැන් ඒක ඔය මහා වග්ග ඊට පස්සේ චුල වග්ග තාරාදිතා පාලි පචිත්ති පාලි ඔය කියනවා. හුඟක් කරුණ එකින් එකට විස්තර කරලා තියෙනවා. එතකොට මේ නමුත් මේ කාරණා ටික හොඳයි. මේ භික්ෂු පිරිස ගැන බුදුහාමර කියනකොට කියන කාරණා ටික තථාගතයන් වහන්සේ ගැන ආදරය ඇති කර ගන්න ඕන එක හැම තිස්සෙම වැදගත් වෙන්නේ. අහා මගේ තථාගතයන් වහන්සේ සම්්‍යක් සම්බුද්ධ නේද කියලා ඒ ධර්ම කාරණා හොයන්න. ඉතින් මේ එතකොට අනුන්දු වැඩි වෙන අර 37 ඉඳ පටන් ගන්න තාත් වැඩිපුර සත්තාරිමානි ආනන්ද අධිකරණාට. මේ අධිකරණ කියන වචනේ දැන් මේ ගන්නට ඕනේ මොකක් හරි දෙයක. ලංකාවේ අධිකරණ කියන වචන හොඳ නීතිමේ ක්‍රියාමාර්ග කියන එකට. අධිකරණ කියන්නේ උසාවියේ නෙවෙයි. හොඳද? නීතිමේ ක්‍රියාමාර්ගයක් ගන්න වර්ග තුනක් නිසා නීතිමය ක්‍රියාම හතරක් තියෙන ක්‍රියාමාර්ග ගන්න ඕන නීතිමය. මොනවද ඒ හතර? විවාදාධිකරණ. හරි වැරදි ප්‍රශ්න කරන්න පටන් ගත්තාම ඒක මත කාරණයක් පැනගින්න ඉඩ තියෙනවා. ලිටිගේෂන් කියන්නේ එන්නම ඒ විදිහට මොනවා හරි දෙයක් වහම මේ ඒක හරිද වැරදිද කියලා තීරණය කරන්න බැරි වුණාම අපිට එහෙම වෙන්න ඉඩ තියෙනවා. ඒ ડિස්ටිල්ට් එක එන්නේ තියෙනවා IVD. ඊළඟට දෙවෙනි එක තමයි අනුආදාධිකරණ. අනුආදාධිකරණ කියන්නේ මොනවාරි මාතෘකාවක් වාදයට කාරණයක් එන්ටි ඉඩ තියෙනවා චුනාවක් කරනකොට කියන්නේ චෝදනා කරනකොට. හරි වැරදි ප්‍රශ්න කරනකොට ඒක එන්න පුළුවන් විවාහක විදියට ඒක එන්න පුළුවන්. ඊට පස්සේ මාමේට අවශ්‍ය වෙන විදියටයි ඒක මේ විනය විනයේ තියෙන හැටියට නෙවෙයි කියනවා. හොඳ වික්‍රම වෙනස් ඒවා ඒවා පැවිදි නොවිච්ච ඇත්තන්ට ඒක අවශ්‍ය වෙන්නේ. අනුආදාධිකරණ කියන්නේ චෝදනා එනකොට එන කාරණා. litigation එක එනවා accusation එකත් ඒක කරන් දෙන්නකොට. ඊළඟට ආපත්තාධිකරණ තුන්වෙනි එක ඒ කියන්නේ මොන හරි අපචාරයක් වුණාම මතුවෙන ගැටලුවක් අධිකරණයක් කියනවා. අධිකරණ කියන්නේ එතකොට ඒ අධිකරණ ශාලා නෙවෙයි. හොඳද? ඒක කටයුතු misconductයක් ආවා. ඊට පස්සේ හතරවෙනි එක ක්‍රියාමාර්ගයක් වෙනකොට කිච්ඡාදිකරණ. මේ ඒ මා ක්‍රියාමාර්ගයේ ගන්නකොට කොහොමද වෙන්නේ කියලා තිබෙන ඒ ඔය ඩිස්පියුට් කියනවා ඒ විදිහට එන්න පුළුවන් විදිහට තියෙනවා. ඒකට හතර මතක තියෙන දැනට ඒ ඔළුවේ කොහෙන් හරි තියාගත්තාම හරි මම ඕ වගේන් තමයි මේ ප්‍රශ්න වැඩිලා වැඩි ගොඩගිලා ඉහළ යන්නේ. විවාදාධිකරණේ, අනුවාදාධිකරණේ, ආපත්තාධිකරණේ, අධිච්ඡාධිකරණේ ඔය ටික. ඊට පස්සේ ඒ හතර සමතේ කරන්ට සත්ත ඒ හතර සමතේකට පත් කරන්න උදාහරණයක් කියනවා. සත්‍තිමේ කෝපනිමේ ආනන්ද අධිකරණ සමත ওই විදිහේ දෙයක් මතු වුණහම ඒ වගේ දීප්තිමේ කරුණක් මතුවලා වහම ඒක නැත්මතේකට පත් කරන්ට ඒක විසඳා ගන්නට උපන්නුපානන අධිකරණන සමථාය වූප සමාය හතක් තියෙනවා. සත්ත අධිකරණ කියලා කියනවා. දැන් එතකොට මට කියන්න මේක ඔය විනේ පොත්වල ගියොත් එහෙම ඒක දිගට එකින් එකට කොහොමද පරාජිකා වගේ දෙයක් ආවම ඊට කතා කරන්නේ. නමුත් ඊට කතා කරන විදියක් තියෙනවා. ඊට පස්සේ දැන් සංඝාදිශේෂය කියලා කියනවා. ඊට පස්සේ පාචිත්‍ය මේ එක එක වර්ගය තියෙනවා. ලොකුවට ලොකුවට ලොකුවට යන්නේ. ලොකු 4 ඉඳලා ඊට පස්සේ 13ක් වෙනවා, ඊට පස්සේ 2ක් වෙනවා, ඊට පස්සේ 30ක්, ඊට පස්සේ 92ක් වෙනවා, 75ක් වෙනවා. තවත් ශ්‍රී ලංකා භාෂාංගයෙන් කෝටි සංවර සීලයක් කියලා ඒ විදිහට, ඒ කියන්නේ එක්තරම් පෙර ලක්ෂ ගණක් නීති තියෙනවා. ඉතින් එතකොට ඒ වාගෙන කොහොමද කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒත් අප මේ ධර්ම සාකච්ඡා අපිට අවශ්‍ය නැහැ ඒවා. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ හතේ සම්මුඛාවිනේ උදාතබ්බෝ. ඒව හතක් තියෙනවා. අපි ඉදිකරන සමත හතක් තියෙනවා. ක්‍රම හතකට ඒ වගේ ඩිස්පියුට් එකක් බේරා ගන්න පුළුවන්. ඒ හත සම්මුඛාවිනේ කියලා කත් වෙන සති විනේ දෙන්න ඕන. ඒ මෙච්චර වැදගත් වෙන නමුත් හිතා ගන්න වැදෙනවා. දැන් පටිඤ්ඤාත කරණ පොතේ ඇති පටිඤ්ඤාය කියලා සමහර ඒ වගේ ඒබුයසික තස්සපාපිසික තිනවත්තාරක කියලා හොම තිනවා. එතකොට මුකින්ද සම්මුඛාවිනේ දෙන්න ඕන. ඉදානන්ද බික්ඛු විවදාන්ති අධම්මෝති අධම්මෝතිවා. ධම්ම කියලා මේකයි, අධර්මය කියන්නේ මේකයි කියලා ඔන්නේ කතාවක් ප්‍රිස්පෙක්ට් එක පටන් ගන්න. නැත්නම් විනයෝතිව අවිනයෝති. මේක තමයි හොඳ විනය, මේක තමයි විනය නැති. එහෙම එකක් ආවහම එමගේ ප්‍රශ්නයක් මතු වුණොත් එහෙම දැන් සංඝ කොටසටනේ දැන් මාතෘකා මතකද? ජෛන මහාවීරතුමා, ඒ උසස් ගුරුතුමා ධර්ම මාර්ගයේ වෙනස් ක්‍රමයක් තිබෙනවා. නමුත් එයා බොහෝ දෙනා විසින් පිළිගත්ත උතුම් ගුරුවරයෙක් ඒ කාලේ. ඒ ඇත්තගේ මරණයෙන් පස්සේ ඒ සංඝ පිරිස අතරේ, ඒ ජෛන නිගන්ත පිරිස අතරේ වාද ඇති වුණා. ඒ නිසා තමයි බුදුහාමර දැන් මේ මාතෘකාව ගේන්නේ. ඒතර බුදුහාමර දේශනා කරන මේ සංඝ පිරිස අතරේ දැන් අර පොඩි මාර්ගයේ පිළිබඳ ප්‍රතිපදා පිළිබඳ කියන ප්‍රතිපදා කියන ජෛනික ජීවිත පැවැත්ම විදිය ගැන આવුත් එහෙම ඒක ඇත්තට දෙයක් නෙමෙයි. නමුත් මේ ධර්ම මාර්ගය ගැන අමතර ලොකු වරපතල ප්‍රශ්න වෙන්නේ. ඒකක් නෙවෙයි දැන් මෙතන වෙන්නේ එතකොට. මේ නෙවෙයි විදිය දෙයක් වුණාම බුදුහාමුදුරුවෝ කියනවා හැමෝම එකතු වෙන්න. සමගි වෙච්ච ඇත්ත එකතු වෙන්න. හැම එක්කෙනා වික්ෂබ්බේ කබිර සමග්ගේහි sannipati tabban එකතු වෙලා sannipatitva ධම්මනෙත්ති සමනු පජ්ජි tabbo tab ධර්මයේ මේක නේද ධර්මයේ ධර්මයේ මාත්‍රිකා කරගන්න ඒ ධර්මයේ පදනම් කරගෙන ඒකට සමකරන්න ඕන ධම්මනෙත්තින් සමනු මජ්ජිත්වා යථා තත්ත සමේති තථාතන්දි කරන්න බුම සමිත මොනවා හරි ඒ මතුවෙච්ච ගැටලුව ප්‍රශ්නේ මම බේරෙන්නේ මම කියන්නේ අධිකරණ කියන වචනේට අදට හොඳද ඒක ධර්මයට ආවහම යන්ට මේක නේද බුදුහාර කියලා තියෙන්නේ ධර්කියට හැටියට කෝදනු නැහැදුන ඊනම් ඒක අපි අත්තාරි බුදුහාරු දේශනා කළ තියෙන්නේ මේ හැම දෙයක්ම අනිතේ අපිය මතවාදයක් තියෙනවා නම් ඒ මතවාද ආදානයි වෙන්න හොඳ නෑ ඒකත් සිටිවිල්ලක් විතරයි අපිට තේරෙන භාෂෙන් කියනවා නම් එහෙ කියන ලාර ධර්ම මාර්ගයට අනුයුක්ත කරලා ඒ අධිකරණයේ සම්පතේකටපත් කරනවා අධිකරණය කියලා කියන්නේ ඒ කටයුත්ත ඒ නඩුව සම්පතේකටපත් කරනවා ඒ නඩුව කියනවා නිත්‍ය කියලා හොඳ නෑ නමුත් අපිට තේරෙන භාෂාවට එච්චරයි මේක තමයි සම්මුඛාවිනේ කියන්නේ මුක් අර ඒ වගේ අධිකරණයක් සමන්තයකටපත් කරන්න පුළුවන් පළවෙනි දේ. ඊළඟට තියෙනවා යේබුයසි අතිවිනේ කියලා. සතිවිනේ කියලා කියන්නේ ඒ ඇත්තට සිහිපත් කරන මෙන්න මෙම දෙයක් ඔයාටින් වෙලා තියෙනවා ඒක ධමයට විනේත අනුව මෙන්න මේ වගේ දෙයක් කියලාට සිහිපත් කරනවා. ඔයාට මතකද මෙහෙම දෙයක් කිව්වා ඒක එහෙම නෙවෙයි කියලා. එහෙම නෙවෙයි නේද ධර්මානුකූලවයි කියලා යට සිහිපත් කරනවා. අර ගරු සම්භාවනීය ඒ මිත්‍ර බෙච්චුන් වහන්සේලා විසින්. ඒක තමයි සති විනය කියලා කියන්නේ. එතකොට ඒ එහෙම නොහම අර අහනවාට මතකද මෙහෙම දෙයක් කිව්වා, මතක දහවල්තෙදි මෙහෙම දෙයක් කිව්වා, ඒක ධර්මයට රූපේ නෙවෙයි නේද කියලා මෙත්තාව කීව ඒක කියන්න බලා. මෛත්‍රියෙන් කරුණාවෙන් ඉස්සලා දෙනවා. මේ භික්ෂු පිරිස් නම් ඒක භික්ෂු පිරිස් වලට සම්බන්ධ කරලා තියෙන මෙතන හොඳන් ඒක නෝට යන්නේ නැහැ නිසා. නමුත් එහෙම දෙයක් වුණාම එයාට සිහිපත් කරගන්න. එහෙම ඊළඟ අධිකරණ සමිතියේ තමයි මොනහරි ඒ එතෙන්දී ඒක විස්තර කරන්න බෑ කියලා තේරුනොත් එහෙම මේක කියලා දුන්නට වැඩක් නැහැ, මේක කරන්න බෑ කියලා තේරුනොත් හොඳ ධර්ම වැඩි මනක් ධර්ම අරයටත් ගෞරව කරන වැඩි ධර්ම මාර්ගයට පිවිසෙච්ච වැඩිපුර පිරිසක් ඉන්න තැනකදී ඒක එකතු කරගන්න, ඒක හදාගන්න, ඒක මතක කරගන්න. අපි හිතමු මම ඒක කියන්න හදන්නේ නැහැ, මම ඒක කියන්න ගියොත් එහෙම ඒ වැඩි දිග්ගැස්සෙනා මිසක් ඉවරයක් වෙන්නේ නැති හින්දා ඒ වැඩි ගුණවන්තයන්, අපි හිතමු උදාහරණයක්, දැන් මම මේ කියන අය කියන කහන්නේ කියලා කවුරුත් කියන එක මම හිතන්නේ අනිත් අය දන්නේ නැහැ, මම තමයි දන්නේ කියලා. ඔන්න මගේ කල්යාණ මිත්‍රයෙකුට පේනවා මෙයා මේ කිව්වට ඕක නෙවෙයි නේද කියලා තින එක්ක යාට වැරදි, ඕක කියන්නත් බෑ. ඔන්න හොඳ වෙලාවක් බලලා මම ගෞරව කරන මගේ ගෞරවයට පාත්‍රත්ව වෙ තවත් උතුම් පිරිසක් එකතු වෙච්ච තැනදී මට හැඟෙන්නට අර ප්‍රශ්නය අහනවා නිත්‍යයි. එතකොට එයා අර මං ගෞරව කරන එක නා ලවා කියවෙන විදිහට ඒක වැඩි මනස් පිරිසක් එක්ක සාකච්ඡා කරන, ඒ සාකච්ඡා කරන්නේ මට උදව් කරන්න. මම තේරෙන බසින් විතරයි කිව්වේ ඒ විනේ භික්ෂු විනයට නොගිහින්. හොඳද? ඉතින් ඒක තමයි දෙවෙනි අධිකරණ, තුන්වෙනි අධිකරණ සම්මිති. ඊළඟ එකේදී සමහරවට තියෙනවා මේ සමහර වෙලාවට ඒකට කියන අමූල්‍ය විනය. අමූල්‍ය විනය කියලා කියන්නේ එකාගේ හැටි වැරද්දක් වුණාම එයා මෙහෙම කිව්වේ මොකක් හරි මම්මුලා වීමක් වුණාවද්ද කියලා එයාට හිතන්ට සලස්සෙනවා. මෙහෙම කිව්වා අමතක වීමක් වුණාද, ආයිස්ස් එකකින් හිටියද, නැත්නම් ඔයාට වැඩිපුර මේ හරදර තිබුණාද, ප්‍රශ්න වැඩි කරක් තිබුණාද, ඒ නිසාද මෙහෙම වුණේ, නැත්නම් හරියට ඒදී කිව්වේ නැද්ද, අද කියවන්න වෙලාවක් තිබුණ නැද්ද. මම මේ කියන අපිට තේරෙන භාෂාවට හොඳ අර භික්ෂු විනයට අනුරූප නෙවෙයි. හොඳද? එතකොට අමූල්‍ය විනය කිව්වේ ඒක. එයා මෙන්න මෙහෙම වැරද්දක් වුණා, මෙන්න මෙහෙම වැරද්දක් වුණාම ඒ වැරද්ද වැඩිපුර පටලවන්නේ නැහැ යාට. මොකද යාට මේ වැරද්ද කෙරෙන්නේ නැති කෙනෙක්. ඒ නැතිවෙනදා ඒක හොඳ වචන බුදුහාමුදුරෙන් දි කියන මෙයා වැඩිපුරේ වැරද්දෙන් වෙලන්නේ නැහැ. දැන් ඒවා අපේ අතින් වෙන්න පුළුවන්. කාගේ අතින් හරි වැරද්දක් වුණාම හොඳ වෙලා බලන් හිටියේ අර වැටි මිනිහට ගහින් වැටිච්ච මිනිහට ගොඩාරිනවා වගේ අපි ඉල අනින්න හදන සමහරවිට. ඒකෙන් එහෙම නොකර මෙන්න මෙහෙම දෙයක් වුණා කියලා වැඩිපුර වෙලන් නැති වෙලුන් දිගහැරනකම් බලන් ඉඳලා මෙන්න මෙහෙම ඔයාට මෙදයක් ඔයක් වුණා, ඒ වුණේ ඔයාට මොන හරි ඇතුලේ වෙනසක් නැනසක් නේද කියන එක මතක් කර. එහෙම මතක් කිරිල්ලක් එයාට කියනවා මේ අරකින් තදට වෙලන්නේ නැති සතුටු වෙලන්නේ නැති ඒ වැරද්දෙන් එයාට ගොඩක් හදලා දෙනවා. ඒක තමයි හොඳම දේ. ඒකට කියන අමූල්‍ය විනය කියලා. එයා ඒකෙන් මුලා වෙච්ච එක නැති කරගන්න. ඒ මුල බව නැති කරන්න හදනවා. ඒක තමයි ඒකෙදි කරන්නේ. ඊළඟට පටිඤ්ඤාත කරන්නේ කියලා කියන්නේ ඒකෙදි තින් ඒකෙදි කරන්නේ ඒ කරපු වැරද්ද චෝදනා කරන එක්කෙනෙක් වෙන්න පුළුවන්, චෝදනා ලබන එක්කෙනා වෙන්න පුළුවන්. කාටි කාම නැහැ මේ කෙනෙක් ආවහම බොහොම ගරු සම්භාවනික කෙනෙක් ළඟ ගිහිල්ලා ඒක පැහැදිලි කරනවා. මක්කට පැහැදිලි කරලා කියන මෙන්න මෙහෙම දෙයක් වුණා කියලා. එතකොට ඒ කොයිකද කරන්න ඕනේ කියලා අපි දැනගන්නට ඕන. ඒ කොයිකද කරන්න ඕනේ. ඊළඟට තමයි එයාට කෙලින්ම කියනවා මේ දැනගන්නට ඔයාගේ අතින් උනේ බරපතල වැරද්දක් මේක පැහැදිලි වටක් දැ. සමහර අවස්ථාවක ඉන්න එහෙම කරන්න ඕන. එතක එයා එත කියන්න පුළුවන් ඒක එච්චර දෙයක් නේ පොඩි දෙයක් කියලා නැහැ. ඒකට කියනවා නැහැ. ඔයාට පැහැදිලි පොඩි මොකද මේක පැහැදිලිවම තේරෙනවා මේක වැරද්දක් වුණා. ඒකින්න මතක් කරගන්න ඒක වැරද්ද කියලා ඔයයි කරන්න එපා කියලා. ඊළඟ එක කියනවා තිනවත්තරේ කියලා සමහර ඒවා තමයි කියනවා ඒක ලොකු වැරදි නෙවෙයි. නමුත් අනිත් අය ඒව ලොකුවට හිතන්න පුළුවන් ඒකෙත් තිනවත්තරේ කියන්නේ වැඩිපුර ඒක හෙලබන් කියලා මේ ගඳ ගැස්සෙනවා කියලා. ඒ වැඩිේ ගඳ දෙස්රෙන්නවා ප්ලාස්ටික් එකක් දාලා වහනවා වගේ. ඒ තනකොළ ටිකක් දාලා මොකක් හරි කපලා වහනවා. තිනවත්තර කියන්නේ සනෙත් පිටිලක් දාලා වහනවා. ආ එහෙම දෙයක් උන්නේ නැහැ කියලා. අර ලෝන් එක දාන්න ඕනේ සමහර විට අපිට ඕන නම් එක පාටේ ඉතින් කැඩලා තියෙන ඒ තොලකන් ගෙනලා ලෝන් එක හදලා දාන ඉක්මනින් මේ වගේ ඒකේ තියෙන දේ නරක කරගන්නට යන්ත නේදු ඒක වහලා දාන. ඔන්න ඔය හතෙන් අධිකරණ සමතයක් කරන්න පුළුවන්. ඒ කෙරෙන්න ඕනේ මොකක්ද කියලා විවාදයක් තියවහම ඒ විවාදේන්ට කරුණු හතර කිව්වනේ මොනවද වෙන්නේ කියන්නේ ඔන්න ඔය හතෙන් සමහරවා තියෙනවා කරන්න ඕන පුළුවන් විදි. ඒකට කියනවා සත්‍යියත් අධිකරණ සමත. මේ දැනගන්නට විතරයි වැඩිපුර ඒගෙන මේ යන්නට අවශ්‍ය නැහැ. මොකද සමහර ඒවා අපට චරු නම් මේ ධර්ම සාකච්ඡා මාර්ගයේදී චරවපස්ස වෙන්න පුළුවන්. නමුත් මේ සත්සංගයක හිඳන් වුණොත් එහෙම විශේෂයෙන් මේ සත්සංගයක අපි කවුරුත් උනන්දු වෙන මේ ගමන යන දහදෙනවා සත්ක ඕනෝන්ට කැදවත බවට පත් වෙමින් මේ ධර්ම කාරණා සමහර විට අත්‍යවශ්‍යින් වැරදිච්ච දේවල් වලට ඊළඟ සතියේ ඒ අනුව සූත්‍රයක් ඉදරින්ට ඉදි තිනවා අපි දන්නේ නැහැ. නිසා තමන් දැනගන්න උන මගේ ප්‍රශ්නෙට මේ උත්තරේ එනවා කියන අදහස තියෙන්න ඕන. මොකද ප්‍රශ්නයක් ආවොත් ඒක මතකේ තියෙන්න ඕන. ඊට දවසේ ඒක උත්තරයක් කොහෙන් හරි එන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔන්නෝයි එතකොට අධිකරණ හතක් තියෙන හතරක් තියෙන අධිකරණ සමත හතක් තියෙනවා. බලන්න බුදුරජාණන්තු කොච්චර උතුම් ලෙස ඒවා කියලා දෙනවාද කියන මේ සංගාලන සමය පිළිබඳ යමක් ආවහම කොච්චර හොඳට උන්වහන්සේ උන්වහන්සේගෙන ඒ ආදරේ ගෞරවය තවත් අපිට ඇති වෙනවා. එතකොට උන්වහන්සේගේ ඒ සම්‍යක් සම්බුද්ධ භාවයට දෙරෙනවා. එතකොට ඒ ගැන මොකද අපි ඩිංගක් කතා කරලා නැතර තමු ඊළඟ ටිකට අපිට කතා කරන්න පුළුවන්. ඊළඟට මේ කරන සාරණීය ධර්ම හයක් ගැන කතා මේ හයක් තියෙනවා. ඒ ටික වැදගත් වෙන අපිට සම්මා සම්බුදු සරණ. බොහොම වෙන් පරිවර්තන මම හිතන්නේ අපිට බොහොම ගැඹුරු ගැඹුරට ඒක මේව කළා. මට එතෙන්දී සතියතුම මතක් වුණේ මේ අපි ගොඩක් දේවල් මේ අපිව විසඳ ගන්න යනවා. අපේ හිත දෙන්නේ එතන මම හිතන්නේ මේ කොහොම අපි මේ ධර්ම සාකච්ඡා කරන කටයුත්ත මත එක්ක ඇග්‍රි වෙයි. අපි ගොඩක් කලාවට මෙන්න මේ සංස්කාර يعني අනිත් එක්කන අපි වාදයකට ඉන්න නම් අපේ සංස්කාරත් එක්ක එයාගේ සංස්කාරයේ වෙලෙ සම්බන්ධ වෙච්ච නිසා ඒ කියන්නේ එක ආකාරයකට නොයන නිසා තමයි අපි වාදවලද ඇතික වාදවලදකට පැටලෙන්නේ හෝ වාදවලකට යදෙන්න හදන්නේ. ඒක බොහොම හොඳ දෙයක්. එක්ක අපි හිමිහිට යාගේ සංස්කාරයි අපේ සංස්කාරයි ඉවිලි හදපු සංස්කාර දෙක සමාන කරගන්න පස්තුවිම සකස් කරලා ඒ දේ කියලා දෙන්න පුළුවන් නම් කියලා දෙන්න කියන එකයි මට එතනින් අදහස් වුනේ. එහෙම නැත්නම් අර මෙතන මතක් කරලා දුනා වගේ එයා ගරු කරන එයාගේ ආදරය එයාගේ දේවල් එයා අගය කරන සමාජයක් ඇතුළතදී ඒ කෙනෙක් ලව්වා මේ දේ කියවන එක තමයි හොඳම වැඩි කියන එක මට ගොඩාක්ම ප්‍රත්‍යක්ෂ වුණා. මේ බොහොම පින් ඒ ගැන මේ මතක් කරලා දෙන්න සතියතුමා. අපි හැම වෙලේම බලන්න ඕන මෙන්න මේ සංස්කාරයක් නොහද ඉන්න එකයි කියන එකයි මට එම්පසයිස් කරන්න මේ හිතුවේ. මොකද අපි අරහත් මාර්ගයේ යන විදියට සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම මේ හැම අවස්ථාවකදීම අපි කරපු සංස්කාර විපාක දෙන්න ඉඩ දීලා ඒකට තවත් සංස්කාර එකතු කරන්නේ නැතුව තවත් ඒ විපාක විදියට පළ දෙන්න අපි අවස්ථාවට ඉඩ දීලා ඒකෙන් තවත් කර්ම සකස් කරගන්නේ නැතුව සංස්කාර හදාගන්නේ නැතුව ඉන්න පුරුදු වෙන එකමයි මෙතෙන්දී අපිට හොඳට අනිත් කට්ටියගේ කුණු තව තවත් අවස්සන්නේ නැතුව අපි බොහෝම ප්‍රඥාවන්ත විදියට ඒක කරන්න ඕන කියන එකයි මට එතන අදහස් උනේ. ඒ වගේම අර මට මතක් වුණා මේ රොෂාන් මහත්තයාරයි කිව්වා මේ විස්තර මේ ගැන කතා කරනකොට ඒක අර මේ ඉංග්‍රීස් ප්‍රොවර්බ් එකක් තියෙනවා මට ඒකයි මතක් උනේ, weak people revenge, strong people forgive, intelligent people ignore කියන එක. දැන් කියන්නේ ඒකත් අපි මතක් කරගත්තොත් හොඳයි. අපිට හම්බ වෙන හැම අවස්ථාවකදීම අපිට තරහවක් ගියොත් ඒ කියන්නේ අපි weak. අපි හොඳට දැනගන්න ඕන කලිවන වලට සමාව දෙන්න. එහෙම නැත්නම් අපිට ප්‍රඥාවලක් තියෙනවා නම් ඒවා බාල දේවල් කියලා අපිට ignore කරන්න අපි මේ ඒකට ගැටෙන්නේ නැතුව ඒකට ප්‍රතික්‍රියා කරන්නේ නැතුව ඒ තුනෝ කළා අපේ වැඩි අපේ මේ මූලික ධර්මීය සංස්කාර සමතේකට කිරීමේ මාර්ගයේ මම දිගට යනවා. මේක මට ලොකු දෙයක් නෙමෙයි නැත්නම් අවබෝධයෙන් අර ප්‍රඥාව වැඩිලා මේක ignore කරන්න පුළුවන් හැකියාව ලැබවෙන්න ලබන්න පුළුවන් සත්‍යයකට මේ හිත ගෙනාවොත් මං හිතන්නේ බොහොම වැදගත්. මම ආපහු චිත්‍ර රාජපක්ෂ මහත්මයෙන් මහින්නද අපිට අදහසකින් හෝ මං හිතන්නේ කාල වේලාව ඉක්ම යන නිසා සත්‍යයෙන්ම පොඩ්ඩක් බාධා කරන්නද? සත්‍යතුමා මේකට මෙලාව ප්‍රශ්නයක් නේද සත්‍යතුමා? මම හිතනවා දැන් අපි කාරණා චිත්‍රයේ මතකේ පමණක් තියාගමු. මේකද ඒකේ අපිට පුළුවන් මොකද ඊළඟ ටිකේ අපිට වඩා වැදගත් වෙන දේ දැන් මේ ඊළඟට කියන්න බුදුහාමුදුරු කියන ටික දැන් අර ඉස්සලා දැන් වෙන විවාදය ධර්ම විවාද ධර්මයේ පිළිපද වාදයක් ආවොත් තම ප්‍රශ්නය. ප්‍රතිපදාව කියන්නේ ඩයන්ක දීවි පැත්මේ පිළිබඳ එක නෙවෙයි. ඊට පස්සේ විවාද මූල 6 කියවනේ ඒවා බොහොම වැදගත්. විවාද මූල 6ක් තියෙනවා කියලා. පටන් ගන්න කොහෙන්ද කියන්නේ. ඒ මේ විවාදය පටන් ගන්න හේතුව අපේ ඇතුළේ තියෙන කාරණා ටික. ඒ කියන්නේ අර කෝධන ප්‍රනාහි හිස්සුකි මච්චලි ඒ වගේ දා. සත කපට මිච්ඡාදික්ඛි ඊට පස්සේ අදානදායි. ඊට පස්සේ දැන් අධිකරණයක් හතරක් කරුණු හතරක් අතර මොනවා හරි දෙයක් සිද්ධ වෙනවා. ඒ දෙයක් සිද්ධ වුණොත් එහෙම අධිකරණ සමත හතක් තියෙනවා. සමහර ඒවා කියන්න ඕන, සමහර ඒවා විග්‍රහ කරන්න ඕන, සමහර ඒවා එයාට සිහිපත් කරන්න ඕන, සමහර ඒවා තමන්ට කියන්න බැරි නම් වඩා උතුම් කෙනෙක් ලවා වැඩි භික්ෂු පිරිසක් ලවා හොඳ තැනකදී කියන්න ඕන, සමහර ඒවා වහලා දාන්න. ඒ හත තියෙනවා. ඉතින් අපට ඉච්චේර ඒක දැනට ඒක අර අධිකරණ සමතයක් වගේ දෙයක් අපහසුින් කෙරෙන්නේ නැති නිසා අපි ඊළඟ කොටසේ වඩා ගියොත් හොඳයි අපිට කරන්න ඕන කොටස අර කියලා මම ඒක ඇහි අපි ඒගෙන ඉච්චේර සාකච්ඡා නොකරු මම කැමති හැබැයි අදහස් අහන්න. ඉතින් අපි ඒ නිසා කෙටියෙන් ඒක ඉවර කරගන්න. සම්මා සම්බුදු සරණයි, කල්යාණ මිත්‍රුණාට කිං බුදුස. මා හිතන්නේ සත්‍යතුමා දිගටම යමු නේද අපේ කාල වේලාවත් එක්ක. හොඳයි හොඳයි. බුදුසමය තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද දැන් එතකොට අර හේතු දන්වනේ අර චුන්ද සමනුද්දේශත් එක්ක බුදුහාම ළඟට ගිහිල්ලා මේක කිව්වහම බුදුහාම එකින් එකට කියනවා කරුණු. ඇයි මේ ආනන්ද ධම්මා සාරණීය පියකරණ බෞකරණ සංඝාය අවවාදාය සමාජ්ජා ඒකී භාය වාය සංවත්තං ආනන්ද මේ නිතර සිහිපත් කරගත යුතු කාරණා හයක් තියෙනවා. නිතර ඒක හිතට එන්න ඕනදී නිතර හිතේ තියාගන්න ඕන දේවල් හයක් තියෙනවා. ඒවා ප්‍රියමනාප බව වැඩි කරන ජාත. ප්‍රියමනාප බව වැඩි කරන කාරණා. ඊළඟට ගරු කරන ගෞරවය ගෞරවයේ ඒකෙන් වැඩි වෙනවා. ඒකෙන් ගෞරවය වැඩි වෙනවා. ඊළඟට අවිවාද සංඝහාය ඕනොන්ට සංග්‍රහයක් වෙනවා. අවිවාදාය වාද විවාදයකට යන්නේ නැහැ. සාමග්ගියා සමගිය පිණිස පවතුන ඒකී භාවය සංවත් එකම බවට පත් වෙනවා. එතකොට අපි මේ ධර්ම සාකච්ඡා ගත්තොත් අපි හැම එකක්ම තථාගතයන් වහන්සේගේ දේශනාවක් අනුවම ගිහිල්ලා ඒක මගේ මතයක් අරගෙන අර සේන මහත්මත්වයේ කොහොමද ඉස්සරක ආදානංගාහි වෙන්නේ නැතිව අපි ඒවා පුළුවන් තරම් let go අයින් කරන්න. සරුංගලරිය වගේ නූලම කඩලා අයින් කරන්න. මගේ සරුංගලේ සමහොඳ කියලා නූලෙන් අල්ලගෙන ආපහු තණ්ඩ හදන්න. ඒක යන්න මාරින්ට. අන්න ඒ වගේ වෙන්ට උදව් කරන කාරණා හයක්. මේවා දැන් අපට තියෙන දාත් අපිට කරන්න පුළුවන් දාත්. ඉදානන්ද භික්කුණෝ මෙත්තං කායකම්මං පච්චුපට්ඨිතං හෝති සබ්‍රහ්මචාරීසු ආවීචේව රහෝති. මෛත්‍රී කාය කර්ම කියන් මිත්‍රශීලීව තමයි යා කටයුතු කරන්නේ. දේශයෙන් නෙවෙයි හැමතිස්සෙම මෙත්සිතින් තමයි කටයුතු කරන්නේ. ආවීචේව රහෝච ඉන්න තැනදී නැති තැනදී ඇති තැනයි නැති තැනයි දෙතනදීම මෙත්තා කාය කර්ම තියෙනවා. ඒ කියන්නේ කරන ක්‍රියාවල් ඒක නිවස වෙන්න පුළුවන් ධර්ම මාර්ගය යන අනිත් පිරිසෙක ඉන්න පුළුවන් ආරාමයක ආශ්‍රමයක පන්සලක වෙන්න පුළුවන් සභාවක වෙන්න පුළුවන් අර මෙත්තා කාය කර්ම තියාගන්න. සබ්‍රහ්මචාරී ඉන්න එකම මාර්ගික යනයි එක ඉන්න වෙලාව ඉන්නේ. අතොට මතක තියෙන දවල් සමහර අර දැන් අර සබ්බාසු වගේ සූත්‍රවලදී සමහර වෙලා තියෙනවා වින් අර පරිවර්ජනා පහතබ්බයද නැයින් කරන්න ඕන තියෙනවා. හිටියොත් ආශ්‍රය වැඩි වෙනවා. සමහර තැන් තියෙනවා එතෙන්දි මේවා ගැන කතා කරන්න ඕන අයින් වෙලා මේ චක්කුමහා පියතා අන්දෝ කිව්වේ ඇහත් තිබුණත් අන්දේක් වගේ කට තිබුණත් ගොළුෙක් වගේ කන තිබුණත් බීරෙක් වගේ ඉන්න ඕන තැන. අපි ඒව දන්නවා. දැන් මෙතෙන්ට අවශ්‍ය කාරණේ තමයි කතා කරනවා අනිත් එක්කනාගෙන මේ ක්‍රියාස් කරන අනිත් එක්කනා පිළිබඳ ඇති තැනදී නැති තැනදී එහෙම වුණාම වාද විවාද එන්ට විදියක් නැහැ. ඒකී භාවයේ සඳහාමක පවතිනවා. දැන් අරාධිකරණ කිව්වා විවාද වෙන හැටි කිව්වා. දැන් එහෙම නැහැ මෙතෙසේ මෛත්‍රී පූර්වකේ කායක දෙවෙනි එක මෙත්තං වචී කම්මං පච්චුපට්ඨිතං හෝති සබ්‍රහ්මචාරීසු ආවීචේව රහෝති. ඒ ධර්ම මාර්ගයේ ගමන් ගන්න කල්යාණ මිත්‍රයන් හෝ එකට ගමන් මාර්ගයේ යන ඇත්ත ඉස්සරා ඒ ඇත්තන් පිළිබඳ කතා කරන්නේ මේ මෛත්‍රී පූර්වක දේව. ඕනද අපිට කරන්න පුළුවන් දේව අපි කරන්න ඕන දේවල් කරන්න පුළුවන් දේවල් අපේ. බුදුහාමර කියන එහෙම වුණාම මේකත් සාරාණී ධර්මයක්. මේක සිහි කටයුතු දෙයක්. හැම තිස්සෙම සිහියට ගන්න ඕන දෙයක්, සිහිපත් කරගත යුතු දෙයක්. අනිත්‍යයකට ගරු කරන ගතියක් තියෙනවා. ඒ නිසා ඒකම සංග්‍රහයක් වෙනවා. ඒ මෛත්‍රී වචනය ඒකම ඒතෝට අවිවාදාය විවාද අඩු වෙන්න සමගිය වැඩි වෙන්න උදව් වෙනවා. ඊළඟට මෙත්ත මනෝකම්ම මෛත්‍රී මනෝකම් දැන් අපි හිතමු දැන් මෙතෙන්දී අප අතරේ මං කියන එකට ගැළපෙන්නේ නැති තැනක තව කෙනෙක් කියවෙන්න පුළුවන් නැත්තම් මෙච්චර කලක් කියලා දීලා දෙන එක ඇහිලානේ ඒකම තව වෙන විදිහකට කියවෙන්න පුළුවන් එහෙම නැත්තම් වෙන කොහෙන් අහපු එකක් කරේ කියනවා මෙහෙම නෙමෙයි දේ තිබුණේ කියලා ඔවගේ කියවයි කියලා මොනවා ඩිස්ට්‍රික්ට් එකක් ආවයි කියලා හිතමු මේක ඉවර වෙලා හාතරුවන්සනා බුදුසරණයි කියලා ගියාට පස්සේ ඒගෙන මෙත්තා මනෝකම්ම තමයි තියෙන්නේ එතම අනෝකම්ම තමයි තියෙන්නේ ඊළඟට පුනස්සං ආනන්ද බික්කු යේතේ ලාභා ධම්මිකා ධම්මලද්දා අත්තමසෝ පත්ත පරියාපන්න මත්තම්පි තථා රූපේ ලාභේහි අපටිවිබත්ත භෝගී හෝ සීලවන්තේ සම්බ්‍රම්මකාරේහි සාධාරණ භෝගී අයම්පි ධම්මෝ සාරණී ඔන්න තව සීකතකට කාරණයක් තියෙන මොනෝ හරි ධාර්මික ලැබිච්ච දෙයක් තියෙනවා නම් ඔය ඇත්තන්ට ටිකෙන් බුදු ආනන්දහන් කියන්නේ ඒක තමන්ගේ පාත්‍රේ තමන්ට තියෙන්නේ දැන් කුකීස් දෙකක් හම්බෙලා තියෙන පාත්‍ර නැත්නම් පිට්ටු කෑලි දෙකක් හම්බෙලා ආදික එකක් හම්බෙලා තියෙනවා නම් ඒ දෙකෙන් එකක් හරි තව කෙනෙකුට දීලා බෙදා හදාගෙන වන්දනාගන්න තමන්ට තියෙන දේ ඒ සීලවන්තයෙකුත් එක්ක තමන්ට මේ තමන්ම ඒක බෙදාගෙන අන්න එපා අනිත් පැත්තට බෙදා හදා ගන්න සාධාරණ භෝගී වෙන්නේ නැති සාධාරණ භෝගී වෙන්නේ නැති කියන ඒ පිස්සක් එක්ක හිටියා ඒක ඊළඟ කාරණේ හතරෙනි පස්වෙනි එක පුඤ්ඤපරං අනන්ද බික්කු යානිතානි සීලානි අකණ්ඩානි අච්චිද්දානි අසබලානි අකම්මාසානි බුජිස්සානි විඤ්ඤුප්පසත්තානි අපරමහතරානි සමාධි සංවත්තනි කානි තථා රූපේස සීලේසු සීල සම්මානේ ගතෝ විහෙරති සබ්‍රාහ්මචාරීහි ආභීචේව රහෝ සබ්‍රාහ්මචාරින් මහන්සේලා ඇති තැනදී හරි නැති තැනදී හරි තමන්ගේ තමන් පවරා ගත්ත මම මේක ගන්න පුරුන්දු වෙලා තියෙනවා නම් ඒ පුරුන්දු වෙච්ච සීලය මම මේ දැන් අනිත් ඈත් හිතාන ඉන්නේ එතකොට මෙයයි කියනවා කියලා හිතනවා නම් ඒ සීලය කඩ නොකර පළුදු නොකරගෙන ඒ විඤ්ඤුප්පසතන් ඒ බුද්ධිමත්තා විසින් ප්‍රශංසා කරපු සීල කොටස් ටික ඒතික සමාධිය සඳහා පිටන දේවල් අපරාමත්තාන් අපරාමත්ත කියන්නේ කඩට අල්ලගත්ත නැහැ ඒ සීල කොටස් වුණා. එහෙම නැති සීල තියෙනවා. මම මෙහෙම වින්න ඕනේ කියලා මෙහෙම වින්න ඕනේ. මෙහෙම වින්න ඕන. අර දැන් කීවේ කියන්නේ අනිත් එක්කනාගේ වැඩේ තමයි පේන්නේ. මෙන්න මෙහෙම කරනවා. ඒව නැතුව ඒක අපරාමත්ත වෙන්න ඕන. මගේ ළඟ මේ සීලේ තියෙන මං හොඳ කෙනෙක් කියලා ඒක ඒක තමන් පාට වෙන්න දිලිසෙන්ද හදන්න ඒක. අන්න ඒ වගේ සීල ගැන අනිත් ඇති තැනදී නැති තැනදී සමනගේ සීලේ විදිහට රැක ගන්න. ඒකත් සමගිය සඳහා පිළි බව සඳහා ගරු බව සඳහා පිළිත වෙනවා අවිවාදයේ සඳහා පිළිත වෙනවා කියලා බුදුහාම දේශනා කරනවා. හය වෙනි යාදම් දිට්ටි අරියා නියානික මොකක් හරි ධර්ම මාර්ගයේ මොනවා හරි දිට්ටි දිනවනවා දිට්ටි කියලා කියන්නේ අර තමන් ගන්න දිට්ටි නෙවෙයි සම්මාදී තමන්ගේ මාර්ගයේ එලිදරව් කරගන්න විදි තියෙනවා අරියා නියානික උතුම් ආරි නියානික ධර්ම මාර්ගය ඉස්සරහට ගෙනියන අදහස් නියාති තක්කරස්ස ඒ දෘෂ්ටි ඒ ගත්ත අදහස පාවිච්චි කිරීම නිසා ක්‍රියාවට නැංවීම නිසා ඒ කරන එක්කන සම්මා දුක්ඛක්ඛයයි ඒ කරන එක්කන දුක් අඩුවීම පැත්තට ගෙනියන අදහස් තියෙනවා නම් දෘෂ්ටි තියෙනවා නම් ඒවා ditthi samanyagato viharati ඒ දෘෂ්ටියෙන් කවුරු සමානවල ජීවත් වෙනවා ඒ සම්මා දිට්ඨිය ඇතිරි ජීවත් වෙනවා ආවීචේව රහෝ ඇති තැනදි නැති තැනදි ඒ කියන අර සතු මායාවී නෑ එතකොට ඒක මෙන්න මේ හයවෙනි කාරණයක් සාරා නේදයක්, ප්‍රියකරණ දෙයක්, ගරු භාවයට පත්වෙන දෙයක්, අවිවාදයේ සඳහා, සමගිය සඳහා, සතුටින් ඉඳීම සඳහා උදව් වෙන දෙයක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. මෙන්න මේ හය, එතකොට බුදුහාමුදුරුවෝ කියන මෙන්න මේ හය තියාගන්න. ඉමේ චේතුම් මේ ආනන්දච්ච සාරාණීයේ ධම්මේ සමාදාය වත්තියාත. ආනන්ද, ඔය ඇත්තෝ මේ ධර්ම, මේ කරුණු හයගෙන ආර කරුණු ඔක්කොම කියලා ඉවරලා බුදුහාමුදුරුවෝ කියන මේ හය හොඳට පවත්වාගෙන යන්න. එහෙම පවත්වාගෙන ගියොත් ආනන්ද, ඔයාට පෙනෙනවාද පස්සෙන් තුමේ ආනන්ද තන් වචන පතන් අනුන්වා තුලං වායන්තුම් මේ නාදිවා සෙයාත්. එහෙම වුණොත් අනුන්ගේ වචනයක් ඔයාලට පේනවාද පොඩි හරි ලොකු හරි සමාව දිය නොහැකි. නොහේතම් බන්ති. එහෙම වෙන්නේ නැහැ. ඔය හය තියෙනවා නම් මෙත්තා කායකම්ම වචිකම් මනෝකම්ම තියෙනවා නම් ඊට පස්සේ ඉගෙන අනිත්‍යයගෙන ක්‍රියා තමන් තියෙන බෙදා හදා ගන්නවා නම් සීල පරිභාවිතයේ හොඳ නම් ඊට පස්සේ සම්මාදිට්ඨියෙන් කවුරුත් එකතුල යනවා නම් මේ හය තියෙන එක්කෙනෙක් කෙනෙකුට සමාවක් නොදී ඉඳීද නැහැ. තස්මාති ආනන්ද ඉන්සා ආනන්ද ඉමේ ධම්මාය සමාදාය සබත්තති. මේ හය කෙනෙක් සාරාණීය ධර්ම හය හරියට තමන්ගේ ළඟට ගාවගෙන කියන ජීවත්. මේ බුදුහාමගේ අදහස මේ සත්‍යජී කියන මේ කටින් එන විතරයි. මං කාටවත් කියනනේ මටම කියාගන්න. මේකේ තංගෝ භවිෂති දීගරත්තං හිතාය සුඛයි. ඒක බොහෝම දිග තවත් ඉදිරි මාස ගණනකට අවුරුදු ගානකට නැත්තම් තවත් ශරීර ගණනක් ලබන්න බලාපොරොත්තු ඉන්නවා නම් ඒ ගණන තුරාවටම සතුටින් ඉන්නත් පුළුවන්, සුවසේ ඉන්නත් පුළුවන්. ඔය හයගෙන තම උදාහරණ කිව්වේ. මේ හයමත කරන්න ඉපන් කියලා. ඉදමෝච භගවා ඒ භාග්‍යවන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ මෙන්න මේක කිව්වා අර්චුන්ද සාමණේරයටයි ආනන්දහත් අත්තබනු ආයස්ම ආනන්දෝ භගවතු භාසිතං අභිනන්ද ආනන්ද බොහෝම සතුටුලා සතුටු ප්‍රකාශ කරගෙන සතුටු පෙන්වනතුන් තථාගතයන් වහන්සේ ගෙන් එක හන්දත් ආනන්දහන් පහපින් කරලා තියෙන උන්වහන්සේ ටික සාකච්ඡා එන්නේක තම සාම ගාම සුත්ති කියන්නේ. මුද අපි දැන් ඒ ටික ගන්න කිතාසුන්. ඒකේ තම අපිට මාර්ගයට එන්න පුළුවන් දෙ. සම්මා සම්බුදු සරණ කල්යාණ මිත්‍රයන් වහන්සේ. බොහොම පිං සබ්බේතුමා අපි මේ කාල වේලාව බොහොම පරිහරණය කරගෙන ඒ දේ අපිට විස්තර කළ දුන්නා බොහොම පිං. මම හිතනවා අල්පක්ෂ මහත්මියට යොමු වෙන්නද අපිට තවත් ඒ ගැන පොඩ්ඩක් එන්නේ දිගටකින් යන්න කියලා. බොහොම පිං. තෙරුවන් සරණයි හැම දිනාටම. ඇත්තටම සත්‍යජිත්තුමා පැහැදිලි කරේ අවසාන කරුණු හය. ඇත්තටම මේ කරුණු ඔක්කොම ගැන බලනකොට දැකෙන එතුමා අපිට මුලදීම කිව්වා යම් කිසි දෙයක් ඇහෙනවා නම් අපි තේරුම් ගන්න ඕනේ ඒ ඇහෙන දේ ධර්මයේද කියන එක, අර අපට අනන්දද කියන එක තේරුම් ගන්න ඕනේ කියලා. ඉතින් එතුමා මේ දැන් කියපු කරුණු ඔක්කොම බැලුවම ඇත්තටම අදහසක් වශයෙන් හිතට ආවේ මේ ඔක්කොම අඩංගු වෙන්නේ සතර සතිපට්ඨානෙට නේද කියලා. මම නිවැරදි කරන්න කල්යාණ මිත්‍රයෝ කවුරු හරි එකගෙන අදාස වැරදි නම් මොකද එහෙම කිව්වේ මේ ඔක්කොම චිත්තානුපස්සනාවට යටත් කියන එක වගේ තමයි තේරුම් ගත්තේ. මොකද යෝනිසෝ මානසිකාරයත් සිහියත් අපි හොඳින් පුහුණු කරගෙන ඉන්නකොට අපේ මනසට මේ එන දේවල් මේ අර සරාගං වචිත්තං සරාගං චිත්තං ප්‍රදානාති වගේ මේ දේවල් ආවහම ඒ දේවල් අඳුන ගන්න නැත්නම් දැන් ඉස්සර වෙලා හිතන මේ විදිහට මම ඇත්තට මගේ හිතේ මම මෛත්‍රියෙන් කටයුතු කරනවාද කල්යාණ මිත්‍රෝ එක කතා කරනකොට මෛත්‍රී පූර්වකද කතා කරන්නේ. ඔය ආදිවාසීන් ප්‍රශ්න කරනකොට ආපු අදහස තමයි නෑ. ඔය පැත්ත හොඳයි උඹ හිතන එක. නමුත් යම් කිසි සිතුවිල්ලක් හිතට එනකොට අපිට ඒ දිහා බලලා තීරුම් ගන්න පුළුවන් වෙනවා. මේ අවස්ථාවේදී මේ ආපු සිතුවිල්ල මෛත්‍රී සහගත නැහැ. මේ සිතුවිල්ලත් එක්ක මා කල්යාණ මිත්‍රයෙක් කතා කරන එක වැරදි. කෙනෙක් තේරුම් ගන්න නම් අපේ හිතට එන සිතුවිලි ඇත්තටම ඒ මොහොතේ ඉන්න. පෙරුවන් සන්නයි කියලා තමයි තේරුම් ගත්තේ. එහෙම වෙනකොට ඉතින් අර සිහිය යෝනිසෝ මනසකාරයේ යොදවගෙන ඉන්න සිහියෙන් අපිට තේරෙන්නේ මොකද තවත් මගේ කෘතුමාකයන් දෙයක් තමයි මේ දෙයක් බෝඩ් ලෑලි උස්සගෙන ඉන්නේ නැහැ කියලා. ඔන්න මෛත්‍රී එනවා හිතට, ඔන්න ක්‍රෝධ එනවා කියලා බෝඩ් එක අල්ලගෙන ඉන්නේ නැහැ. අපි තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මේ දැන් ඇවිල්ලා තියෙන්නේ මේකයි කියන එක. ඉතින් එතුමන් අවසාන වශයෙන් මේ දේවල් ඔක්කොම කිව්වට පස්සේ හිතුණා මේ යතිනලම සතර සතිපට්ඨානෙට අයිති වෙනවා. ඒක තමයි රකිෂ්ණ උත්සාහ කරන්න ඕන. ඒ සඳහා පුළුවන් විදියට සතිය සතිසු මානසිකාරය පුරුදු කිරීම සතිය ඇත්තටම ගොඩනගා බවට පත් වෙන තුරුම වැඩෙන හැටි තේරුම් ගනින්න ඒක අවබෝධයට ගැනීම ඉතාමත්ම අවශ්‍යයි කියලා මේ වෙලාවේ හැටියට ගොඩක් කතා කරන්න වෙලාවක් නැහැනි. මම හිතනවා සත්‍යජිතුමා අවසාන වශයෙන් අපිට ඒ ගැන තව මන හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ ගැන කියලා දෙයි කියලා. නමුත් තමන්ගේ සිතට එන සිතුවිලි දැකීමෙන්ම මේවා හරිමාරට දෙනවද කියන එක තමයි අවබෝධ කරගත්තේ. දැන් තිරුවන් සරණයි. බොහෝමින් බොහෝමින් ඉස්සරහටම අර ඉස්සරහටම වගේ මතක කරා වගේ අප සත්පතිපට්ඨානේ again සති බෝධිපක්ෂිය ධර්මවල තියෙන ලොකු මංගයක් වෙන ඒක කයනවා වික්‍රේ මග්ගෝ ඒ සතනතිපට්ඨානේ සතියෙන් සම්පජානයෙන් ඉන්නවා නම් මෙතනදී අපිට මේ ගමන යොනිසෝ මනසිකාරෙන් ගිරියන්න පුළුවන් කියලා. ඒ වගේම මට හිතෙන දෙයක් තමයි මේ අපි දැන් ඉතන අන්තිමට කතා වුණේ මෙත්තාවෙන්. ඒ කියන්නේ ඉන්න තැනදී හෝ නැති තැනදී හෝ මෙත්තාවෙන් සිටීම තුළින් අපිට මේ දේවල් කරගන්න පුළුවන් කියන එක. අන්න එතෙන්දී ඇත්තටම මම භාවනාවේ මගේ ප්‍රගුණත්වය තමයි අනිත් කට්ටිය හැමෝම. ඒ කියන්නේ මම විශේෂයෙන්ම බලනවා මේ හැම කෙනාම මේ දුකින් ඉන්න කෙනෙක් නම් මම වෛරය ක්‍රෝධය මගේ ගාව තියෙන දේවල් අපින කතා කරා මක්කය පලාසය රෝධය උපනාහය ඒ වගේම මච්චරි ඉරිසියාව සටපකටකම සට කපටකම ආටකයාව ඒ වගේම සන්දික්ති පරාමාස ඔය ඔක්කොම ටික මේ මට එන්නේ ඇත්තටම අනිත් පැත්තේ සැප විඳිනවා මේ ලෝකල යම් සැපක් තියෙනවා මේ සංඥාවල් මේ පංචපදන සංදේ විදියට ගත්තත් එහෙම නැත්නම් කලායතන විදියට ගත්තත් එහෙම නැත්නම් ධාතු වශයෙන් ගත්තත් මේ මොනම දේකවත් මේ මොනම කරන සංස්කාරයකවත් ඒ කියන්නේ රූප සංස්කාර වේවා වේදනා සංස්කාර වේවා සංඥා වේවා සංස්කාර වේවා විඥාන වේවා විඥාන කිසිම තැනක ධාතික ගන්න දෙයක් දීර්ඝ කාලීනව ඒතර නිපවක නිකෝ මගේ කියලා අනාත්ම මේ ආත්ම බවක් හෝ නැත්තු දුක් සියල්ලම දුක නම් මම ඇයි මේ දේවල් මම හැමෝටම කියන්නේ මේ සාරෙන් අප්‍රමාණික යන තරමට මම මගේ මෛත්‍රිය තියනවා නම් මට මේ දේ නැති වෙනවා කියන එකේ මෙත්තා පැත්තෙන් වුණා. ඒ කියන්නේ මෙත් සතර බ්‍රහ්ම විහරණ පැත්තට මේකයි ගොඩාක් හිතලා අපිට ගොඩාක් අපේ තියෙන වැරදි හදාගන්න පුළුවන් කියන එකත් එකතු කරගෙන මම කාල වේලාවේ අඩු බව නිසා සත්‍යතුමා තව දුරටත් මේ ගැන අදහසුත් එකතු කරලා අද මේ වැඩසටහන නිමා කරන්න මම එතුමාගෙන් බොහෝම කරුණාවෙන් ඉල්ලනවා. ඒ වගේම මතක් කරන්න කැමති දලුවත් මහත්තයා පොඩි අසනීප සත්‍යකින් ඉන්නේ අපි හැමෝම දලුවත් මහත්තයාට මෛත්‍රිය පතුරවමු මේ කරන සද්ගුණවත් උපකාරය මේ අපේ මේ කල්යාණ මිත්‍රයන් එකතු කිරීම පිළිබඳ සුමානී මම මේ කරගත්තා වූ පින්ෙන් ඒ අසනීප තත්ත්වයේ නිරෝගී තත්ත්වයට මේ හැරේවා කියලා අපි ඔක්කොම ප්‍රාර්ථනා කරන ගම මම සජිතුමාට යොමු වෙනවා. තවත් හස්නවත් ඉදිරිපත් කරලා මේ වැඩසටහන නිමවටපත් කරන්න කියලා සම්මා සම්සාර තමයි. සම්මා සම්බුදු සරණයි. අදහස් වශයෙන් ඉදිරිපත් කරන්න දෙයන්න අපිට පැහැදිලි. ඉංග දබ්බස ගැන මතක් වුණාර ඉගෙන කියනකොට පංච උපාදානස්කන්ධය අර නේ තම්මම නේසෝ අහං අස්මින මේසෝ අත්ත මහින්ද්‍ර පාලික දානති නේ තම්මම ඒ මම නෙවෙයි ඒ මගේ නෙවෙයි නේ තම්මම නේසෝ අහං අස්මින ඒ දේ කියන්නේ අර පංච උපාදානස්කන්ධ දෙක මම නෙවෙයි නමේසු අත්ත ඒ කියපු දෙය ඉකන් මම ඊළඟ දවස ගැන කියන්නේ අද දවසනේ ධර්ම සාකච්ඡා ගැන. මේ පංච උපාදානස්කන්ධයේ ඒ දෙය මගේ ස්වාධීන ප්‍රත්‍යක්මක් ඇති දෙයක් නෙවෙයි කියන අදහසත් අරර අජත්ත බාහිර ඉන්ද්‍රිය 12ට සම්බන්ධ කරලා ඒ වෙනත් කමෙන් සතිමත් භාවයට ඇතුළත් කරගන්න ධම්ම විජයට ඇතුළත්. ඒ ගැන අපි මුලක් කතා කරමු කොහොම හරි උත්සාහ ගමු ඊළඟට අනත් සංඥාව කොහොමද දෙන්න ඕනේ තමන් තුනම දකින්න පොතෙන් කරුණු යන්ත නෙවෙයි කුරු දක්වා බලහෝ ආශ්වාස ප්‍රශ්වාස දක්වා බලහෝ සිදුවෙන දක්වන වැලියේදී හෝ ඉති බලන්ට අපි උත්සාහ ගමු. ඒක හොඳ දෙයක්. ඒකට හේතුවට සාමගාම සුත්ත ඒ සම්භාවනීය සත්‍යාස්ත්‍රයේ යමීගයට පස්සේ ඒත්තගේ ධර්ම මාර්ගයේ තුල ඇතිවෙච්ච කලබලය චුන්ද සමනුද්දේශ සාමනේ ආනන්දහන්ට කිව්වාම ඒ දින ආනන්දහරක හොඳ මාතෘකාවක් කරගත තථාගතයන් වහන්සේ හැමෙන් ඉහිලා කිව්වම තථාගතයන් වහන්සේ ඇහුවා මේ සප්තිත් බෝධිපාසිකේ හස එහෙම කිව්වේ නෑ ඔය 37 ගෙන ඔය ඇත්තන්ගේ වාදයක් තියෙනවද කාරණාද ආනන්දහර කිව්ව නෑ කියලා. එතකොට දෛනික දීපයත්මේදී මේ ක්‍රියාමාර්ගයේදී භාවනා කරන ක්‍රියාමාර්ගයේදී ගන්න විදි ගැන මොන හරි එනවා සීලය ගැන මොන හරි වාද එනවා නම් ඒවා පොඩි දේවල්. නමුත් ඒ ඩිස්පියුට් ගැන කරදර ඇති කරගන්න එපා. ඒව ගැන වාද ඇති කරගන්න එපා. ඒක මෙහෙමයි මේක මෙහෙමයි කියලා ඒව ගැන ඇති කරගත්තු හේගෙම ඒවා නැති කරගන්න ක්‍රම අධිකරණ සමත හතරක් තියෙනවා. අධිකරණ සමත හතක් තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේ කියලා මෙන්න මේ හය කිව්වා. මිත්‍රා කායකම්ම මිත්‍රා වචිකම්ම ඒ විදිහට ඒ කෙනෙක්ට ඒ කිව්වා. ඒ මෛත්‍රී පූර්වක ගමන ගියෝ සීලය සම්මාදිට්ඨියට මේ ගමන සෝදායක ඒව යන්න පුළුවන්. අර විවාද මූලය බොහොම වැදගත් වෙන අර ක්‍රෝධය ඊර්ෂ්‍යාව ඒවා බල අප ඇතුලේ අපේ ඔළුව ඇතුලේ හිත ඇතුලේ නලියන જાත් ඒක පිළිගන්න ඕන. මේ පුදුජන මේ පොට්ටනිය තුල තියෙනවා නේද කියලා පිළිගන්න. ඒ පිළිගැනීමම තමයි කැඩපතෙන් දැකින්නේ. ධම්මාදා සංඝහිතාන යව නිබ්බානපත්තේ කිය ඒ ධම්මෙමෙතිය ඒ කැඩපත අරගන්. ශ්‍රී ලංකා භාෂාවෙන් කන්නාඩී කියන්නේ ඒකට අපි කැඩපත කියලා කියමු. ඒ කැඩපත අරගෙන ඒ ආදාසය අරගෙන අපිට පුළුවන් ඒක හදාගන්න. ඒ මාර්ගයට ඒ විදිහින් අවතීනව උත්සාහ ගන්නු සම්මා සම්බුදු සරණයි. කල්‍යාණ මිත්‍රන් පණමැති බොහොම දුර්ලභ මතකෙ තියෙන්න ඕන අපිට සසර ගමන සඳහා උදව්. අපි වන්දනීය ගෞරවණීය තථාගතයන් වහන්සේට අපි කෝටි කෝටි වාරයක් නමස්කාර කරමු. මේ බුද්ධ භාවය අතිම දුර්ලභ දෙයක්. අපි මේ පෘථිවිය තුල උන්වහන්සේ ඇවිද ගියා එක අපි අහන්න මනසෙන් හරි වාසනාව ලැබුණ මේ ආයතන හයට මේක තේරෙනවා. ඒ නිසා උන්වහන්සේට අපි කෘතඥතා පූර්වක නමස්කාර කරමු. කෝටි ප්‍රණාමයන් පුදු කරමු. අපේ සිත් පිරිසිදු පිරිවිතුරු නිර්මලයි පිරිසිදු සිතින් කරන දැහැමිපැතුම් අදිෂ්ඨානයන් නිශ්ච සිද්ධ බීඩ සිද්ධාද වැඩි දලුවත් මහත්මාගෙන කාරුණික ප්‍රාර්ථනා කරන මේ සිර නිරෝගී වේවා කියලා මේ පුණ්‍ය චේතනා කුසල චේතනා බලවත් පුනිස්ස සම්පතක් වීමෙන් අපේ ඉරිදී පෙයමඟ තවදුරටත් භාග්‍ය සම්පන්න වාසනාවන්ත වේවා. දෛනික දිවිත්නික නිදී ඇති වෙන කායික වේදනා මානසික වේදනා ඒවා අනිවාර්යයි. ඒවනයි මත වෙන ධර්මටි වාට සතිමත් මුහුණ දෙන තරම් චිත්ත ශක්තියක් ලැබේවා. මුහුණ සසර වස්තු උදාර ගති පෙරතුන් මෙති කල්යාණ මිත්‍යන් මිත්‍රියම් පමනස් පමරට ලැබේවා. සුභති සම්පත් මෙහි වේවා. අපේ ඊශ්වර සඳහා රුමාණ ලෝක සත්‍යාර්ථ නිර්ආමිෂ සේවයක් සිදු කරනු සඳහා පරසන්ත සුඛේ නිබ්බානේ අවබෝධ වේවායි අපි අදිස්ථාන කිතාන ප්‍රාර්ථනා කරමු. තථාගතයන් වහන්සේට අපි අප්‍රමාණ බැතිස්ටි නමස්කාර කරමු. ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට මේ සියලු ධර්මමේ පූජාවන් පූජා වේවා කියලා සම්බුදු සරණයි. සාදු සාදු පෙරවන් සරණයි. පෙරවන් සරණයි. අපි සතියතුමාට අවබෝධයකින් ගෙවන අවබෝධ කරගන්න ශාසනවල දේවල්වල අපි ප්‍රාර්ථනා කරමු. සම්මා සම්බුදු සරණයි හැමෝටම. සාදු සාදු පෙරවන් සරණයි. සාදු සාදු පෙරවන් සරණයි. සාදු සාදු පෙරවන් සරණයි.